Yeah. බාහිර ශරීරය අලුත් කර ගැනීමයි අපි කරන්නේ සාමාන්‍ය කන්නඩියකින්. නම බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයෙන්මද කන්නාඩිය තුළින් අපේ භෞතික ශරීරය විතරක් නෙවෙයි. මේ භෞතික ශරීරයේ විවිධ කිහිල්ලා අපේ ආත්මයට අභ්‍යන්තරයට නැත්නම් චිතයට වන්නේ කුමක්ද කියන එක ගැන දේශනා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්මද කන්නාඩිය අපි භාවිත කරනවා නම් අපේ ජීවිතයේ පිළිබඳව මේක පටන් ගැනීම අපට තේරුම් ගන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි පින්තුනි, මේ තුලින් අපට තේරුම් ගන්න පුළුවන් අපට දුක ඇති වන්නේ කොහොමද කියන එක. බොහෝ විට අපි එදිනෙදා කටයුතු වලදී අපි දුකට සංකාපයටපත් වෙනවා. ඒ දුක් සංකාපයට පත් වෙනාදී ඒ තුලින් අපි ජීවිතය ගෙන යනවා අපි දුකින් ඉන්නවද කියලා සැලකෙන්නේ නැහැ. ඒ තරම්ම අපි ගැටි අවිද්‍යාවක් අන්නේ එහෙම ගැටසන්න ලෝකයාට පින්තුනි බුදුහාමුදුරන්ගේ ධර්ම කියන්නේ හරියට අලුත් එකක් වගේ. අපට සාමාන්‍ය භෞතික ලෝකයේ දැක බලන්න හැකියාවක් තියෙනවා. නමුත් පිළිතුරු බුදුහාමුදුර සඳහන් කරනවා යම්කිසි කෙනෙකු අවිද්‍යාවෙන් නම් ඉන්නේ. අවිද්‍යාව උපමා කරලා තියෙන අංගකාරයට. බුදුහාමුදුර සඳහන් කරනවා සමහර ග්‍රහලෝක තියෙනවා අන්තරීක්ෂ නිරය කියලා. සමහර ග්‍රහලෝක වලට සූර්යාලෝකය වැටෙන්නේ නැහැ. නමුත් එවැනි ග්‍රහලෝක වල නැමෙට සත්‍යයන් ඉන්නවා. දැන් විද්‍යාවත් එක්ක ප්‍රයත්න තියෙනවා. ඒ ග්‍රහලෝක වල ඉපදෙන සත්‍යයන් ඉපදෙන්නේ අන්ධකාරයෙන්. ඒ වගේම සත්‍යයන් ජීවත් වන්නේ අන්ධකාරයෙන්. ඇතැමිට බොහෝ දීර්ඝ කාලයක් අන්ධකාරයේ ජීවත් වෙනවා. ජීවත් වෙන අන්ධකාරයෙන් තමයි ඒ සත්‍යයන් ඉන්නේ. එවැනි අන්තරීක්ෂ නිරයන් ගැන සඳහන් කරලා තිබුණා අනුව සඳහන් කරනවා ඝන අන්ධකාරයක් ඉති තියෙනවා. යම් කිසි කෙනෙක් අවිද්‍යාවෙන් නම් ඉන්නේ. යම් කිසි කෙනෙකුට ධර්මයේ ආලෝකය ලැබුණේ නැත්නම් ඒ කෙනාට මේ ප්‍රකෘතියක් දෙක තිබුණත් ඒ දෙනා එකන හරියට අන්තරීක්ෂ නිරයින් සත්‍යයට වඩා වැඩි අන්ධකාරයක ඉන්නේ කියලා බුදුහාමුදුර දේශනා කළා. අනේ සා වෙනුතුනි අපට අපේ ජීවිතවල ලැබෙච්ච වටිනාම දෙයක් තමයි ධර්මය කියලා කියන්නේ. අනේ ධර්මයට ගරු කරපු ඇත්තන් මේ ධර්ම වටහා ගත්ත ඇත්තන් තමයි පිටුතුනි රුවන්වැලිසෑය වැනි මහා ප්‍රතිචිරින් සැලේ. මේ ධර්මයේ අහපු ඇත්තන් තමයි ශ්‍රද්ධාවෙන් අවබෝධ පිළිමි වගේ මහා පිළිම ගොඩනැගුවේ. ඒ වගේම මුළු රජ රට මනුරාජපුර පොළොන්නරුව දිස්ත්‍රික්ක දෙක රජ රට ඒ රජයට සංඝයා වහන්සේගේ පිළිල ඉතිරිලා ගියා. මිහිඳු හාමුදුර ලංකාවට වැඩමින්මත් සමගම ධර්මශ්‍රවණය කරපු අය මේ ධර්මයේ ප්‍රයෝජන ගන්න බොහෝ දෙනෙක් මහාන වුණා. ඒ කාලේ සඳහන් කර නම් පින්තුනි මිනිස්සුන්ට වීතිකම් වේල ගන්නවා කියන්නේ නැහැ කියලා. ඇයි එහෙම කියන්නේ? නිතරම රහතන් වහන්සේ රාජ්‍ය නිලමේ වැඩම කරනවා කියලා. එතකොට ඉනේසියාස්සක් බිම නොවැටෙන මට්ටමට අර නැහැ ඇටගන්නේ. ඉරේසියාවත් බිම නොවැටෙන මට්ටමට රාහතන් වහන්සේලගේ මහත් පිටට තිබුණේ කියලා සඳහන් කරන්නේ. මේක ඇත්තටම අපිට හිතා ගන්න බැහැ. නමුත් පින්තුනි අපි රජරජට ගියාම අනුරාධපුර කොළොන්නර ප්‍රදේශවල ගියාම දැනටමත් ඉතිරිව තියෙන ගල්ලෙන් දිහා බැලුවාම ආරාධි ස්ථානයකට බැලුවාම විශේෂයෙන් අනුරාධපුරයේ ස්වාමීන් වහන්සේලා නාපු ස්ථාන දෙක බලනකොට පින්තුනි අභයගිරිය සඳහන් කරන අභයගිරිය ස්වාමීන් වහන්සේ 7000 කට සිටියයි කියලා. ඒ වගේම මහා විහාරයේ සඳහන් කරන ආමඳුරු 5000 කට සිටියයි කියලා. දහම් ගණන් ස්වාමීන් වහන්සේලා වැඩ සිටියා. මේ විශාල පිරිසක් ධර්මයට කැපුණේ. ඒ වගේම විතර විහාරස්ථාන රාජ්‍යයක් ගොඩ නැගුවේ. ධාර්මයක් ගොඩ නැගුවේ පිළිම වහන්සේලා ගොඩ නැගුවේ. මේ ධර්මයේ නිමිත්ත ධර්මයේ පිළිබඳව මිනිසුන්ගේ ජීවිත ප්‍රසාදයෙන් ඉන්නවා. දැන් වර්තමාන කාලයේ විහෙර විහාරස්ථානයක් ඉදිරියෙන් කියන බොහොම කලකට වරක් ඉදිවන්නේ. නම් කියනකින් අපි හිතේ ඉදිකර විහෙර විහාරස්ථානයක අපිට පිටිසතර කරනවත් බැරි මට්ටමට තියෙනවා. අපි කොච්චර මේ විද්‍යාව දිනුවේ නැහැ කියලා කිව්වත්, ඥානහනි වැඩි කියලා කිව්වත්, අර අපේ තිබෙච්ච විහෙර විහාරස්ථානයක ඉවත් අපිට කාර්ය කරන්න බැරි මට්ටමට තියෙනවා. ඒත් එකවත් සම්හාර විහෙර විහාරස්ථානවල කාර්ය පහක් කියලා නැහැ. දැන් පසුගිය කාලේ සංගරණයක් කළ වයඹ පළාතේ පන්සල් 90ක් වහලා තියෙනවා. ඒ තරම් වර්තමාන කාලේ ගැටලු තියෙනවා. ඉතින් මේ අතීතයේ කියයි මේ තරම් විතරේ අරස්සා නිදි කළ මහසූ භක්තියේ මිනිස්සු ධර්මයේ වෙන සැපෝනේ මේ ධර්මයේ කියන ආනිසංස දැනගෙන ධර්මය අහලේ තුන් සද්ධාතපත් වෙනවා ස්වාමීන් වහන්සේලා දැකලා ඒ ස්වාමීන් වහන්සේලා කියන ඇද්දේට ප්‍රසාදිනේ කිව්වා. ඒ විතරක් නෙවෙයි මිනිස්සු ලොකෝ දුක්ඛයන් කැඳවද කිව්වේ. දැන් වාගේ මාර්ගික දුක්තර කාටි ගුණයන් මිනිස්සු අවස්ස සාමාන්‍යයෙන් පිළිවෙදෙන කලින්ම කටයුතු නිම කරලා තවත් කාලේ බොහෝ දෙනා පිටර විහාර ස්ථානවල ගත කළා. ඇතැම් විට විශේෂ අවස්ථාවල බණහනකොට රාත්‍රී බණහනවන එළි වෙනම මිනිස්සු බණහන තියෙනවා. තවත් රාත්‍රී බණහනෙන එළි වෙනකම් බණහන. දැනට වර්තමාන කාලේ පිටින් විතර සරවරාත්‍රියේ ධර්ම දේශනම් කරනවා. අනතුරුනි. නම් විතර මුගස් නේද තිබුණා. එනිසා පිළිතුරු ධර්මයේ අපේ ජීවිතයට සම්බන්ධ කරගත්ත ප්‍රමාණයට අපට තේරෙනවා අපට කොච්චර මේක සමීප දෙයක්ද කියලා. නමුත් ඉතින් බොහෝ දෙනෙක් හිතන්නේ ධර්මයේ කියලා කියන්නේ වයස ගියාම පිළිපදින දෙයක් කියලා. දරුවෝ ලොකු වෙලා දරුවන්ගේ නිදහස් වෙලා එක්කෙන් වෙච්ච කාලයක පිළිපදින දෙයක් ධර්ම කියලා. නමුත් ඉතින් මතක තියාගන්න මේ අධර්මයේ කියලා කියන අවුරුදු 7 ඉඳන් ජීවිතයේ ඕනෑම වයසක දෙනෙකුට පිළිපදින පුළුවන් ධර්මයක්. අවස්ථාවන් යන්න හොඳ බුද්ධිමත්ය වෙන්න ඕන. ඒ වගේම අපේ සනාලෝක හැතොයි මම කියනට ඕන. බුද්ධිමත් කියලා කියන්නේ කිනුතුනි කෙනෙකුට හිතන්න පුළුවන් උපාරි තිබීමේ කියලා. උපාරි තිබීම නෙවෙයි බුද්ධිමත් කියලා කියන්නේ. ඒ උගත් තමයි. දැන් මේ කිනුතුන් දන්නවා බුදු ආරයන් කාලේ හිටිය කුලියක තෝමාක වෙන්නේ අය. ඒක පිළිගන්නත් වෙයි. නෙමෙයි යන්නේ. ඒ වගේ සමහර පුඩා ස්වාමීන් වහන්සේලා හිටිය අවුරුදු මාස 4කින් එක ගාතාවක් පාඩම් කරගන්න බැරි වෙච්ච පොඩි හාඳුතුල්ල මතක හඳු වගේ. නමුත් මේකේ කෙටුවක් නෑ නේ. කාරියට ධර්මයේ තියෙන මේ හේතුඵල න්‍යාය අපිට අවබෝධ කරගන්න පුළුවන් නම් දින දින අපට මේ ධර්මයේ ප්‍රයෝජන ගන්න පුළුවන්. ධර්මයේ කියන්නේ පින්නතුනි දුක නැති කරන දෙයක්. දැන් බොහෝ දෙනෙක් හිතන්නේ මේ ධර්මයේ තියෙන නිවන් දකින්න කියලා. මෙන්න මේ නිවන් දකින්න කියලා සංකල්පේ නිසා බොහෝ දෙනෙක් ධර්මයේ ඇද්ද. නිවන කියන වචනේ අපි මඟට අමතක කරලා පිටතුනේ අපි කල්පනා කළ යුතුයි මේ ධර්මයේ කියලා කියන්නේ දුක නැති කරන දෙයක්. දුක ඇතිවන්නේ කොහොමද කියන එක පැහැදිලි කරලා දීලා ඒ දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන මාවතක පැහැදිලි කරන දෙයක් තමයි ධර්මයේ කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ වරක් දේශනා කරනවා අරහත් වූවම සූත්‍රයේදී මහණෙනි මම අතීතයේ දැනුත් මතුවට කරුණු දෙකක් විතරයි දේශනා කරන්නේ. මොකද මේ කරුණ දෙක දුකත් දුකේ තියෙනවා කියලා කියන්නේ. මේකත් දැකින්න තියෙන චතුරාර්ය සත්‍ය හැටියට කරුණ හතරක් හැටියට විස්තර වන්නේ. මේ දොරකඩු දෙක එකපළුවක් හැවුණා නේද? දැයි පොදේ නැහැ. ඒකම එකට සබුත් තමයි. එයාට පෑන් එක වුණා ගන්න පුළුවන් පෑන් එක. අවශ්‍ය නම් ගන්න. හොඳයි පින්නතුනි. දැන් අපි මේ කතා කරගෙන මේ සිටියේ ධර්මයේ තියෙන වැදගත්කම පිළිබඳව. අද අපි පින්නතුනි ඒ සඳහා ඉතාම වැදගත් සූත්‍රයන් මාතෘකාවෙන් තෝරා ගත්තේ මේ ධර්ම පත්‍රිකාව මෙතන තියන ගන්න පුළුවන්. දෙන්න. ඉන්නතුනි අද අපට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ කෙටි සූත්‍රයක්. මේ පිනතුනේ දැන් මෙතන අහලා තියෙනක් පුළුවන් ඉතාම වැදගත් රහතන් වහන්සේ කෙනෙක් පිළිබඳව චරිතකතාවු නිමිති කරගෙන තියෙන සූත්‍රයක්. ඒ තමයි උච්චක නිකාය උදාන කාලේ කියන කොටසේ න සුප්පාවාසා සූත්‍රයයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ. මොකද සූත්‍රේ සුප්පාවාසා සූත්‍රේ සුප්පාවාසා කියලා කියන්නේ සුප්පාවාසා කියන රජකුමාරියක් නිමිති කරගෙන රජකුමාරියක් නිමිති කරගෙන සඳහන් කරපු සූත්‍රයක් නෙවෙයි මේකට සුප්පාවාසා සූත්‍රය කියලා කියන්නේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක කුණ්ඩදාන කියන වනයේ වාසය කරා. කුණ්ඩදාන කියන ප්‍රදේශයේ කුණ්ඩදාන කියන වනයේ බුදුහාමුදුරුවෝ වැඩ වාසය කරා. මේ වාසය කරන කාලේ ඒ ප්‍රදේශයක සමීපයේ හිටියා සුප්පාවාසා කියන කෝලීය වංශික කුමරියක්. මේ කුමරිය විවාහ වෙලෙහිදී කාමයක් සිටියා. මේ කුමරියට විශේෂ කාරණයක් සිද්ධ වුණා. මොකද ඇය ගැප්පරවයි සිටියේ. ගැප්පරවයි කියන්නේ සුප්පාවාසා කෝලීය දියණිය, කෝලීය කුමරිය. තමන්ගේ මව පුතේ මේ පිළිසිඳ ගත්ත ළමයා කොච්චර කල් හිටියේද? අවුරුදු 7කුත් මාස 7ක් නේ, අවුරුදු 7කුත් දින 7ක් මව පුතේ හිටියා. මේක සුවිශේෂ අවස්ථාවක්. මේ වගේ කරුණ පිළිබඳ ඇතැම් කෙනෙකුට සැකේතෙන්න පුළුවන්. නමුත් වෙනතට මෙවැනි අවස්ථා සිදු වෙන්න පුළුවන්. එතකොට ඉහාම දිගසානය සාමාන්‍යයෙන් වර්තමාන කාලේ මාස 9ක් වැනි කාලයක් මව පුතට ළමයෙක් දරාගෙන ඉන්නකොට මේ මෑණි කෙනෙක් බලවත් වේදනාවක් විඳිනවා. බොහෝ මහන්සියකින් තමයි ඒ කාලේ ඉන්නේ මෑණිවරු දන්නවා. එතකොට පින්නතුනි අවුරුදු 7කෝ දින 8ක් කියන්නේ ඒ වගේ දහගුණයක් විතර කාලයක්. එතකොට මෙන්න මේ කාලේ මේ දැනැත්තිය මේ සුප්පාවාසාමේ තමන්ගේ පුතුණුවන් පුතේ දරාගෙන ඉන්න කාලයේදී ඇයට බලවත් දුසංගයට එළඹෙච්ච අවස්ථාවේදී ඇය සඳහන් කරනවා ඇයි සිහි කරන්නේ කවුරු ගැනද? බුදුහාමුදුරුවෝ ගැන. ඇයි සඳහන් කරනවා පුත අතගාමි? අනේ මේ වගේ දුක් නැතිවන්න නේද බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ? ඒ වගේම සඳහන් කරනවා අනේ මේ වගේ දුක් නැතිවීම සඳහා නේද සංඝරත්නය මේ ධර්ම මාර්ගයට පිළිපන්න ඉන්නේ, පිළිපැදලා ඉන්නේ. අනේ මේ වගේ දුක නිවන්නේ නැහැ නේද කියලා බුදුහාමුදුරුවෝ ගැන සංඝයා සංඝරත්නය ගැන නිර්වාණය ගැන ඇසිරි කරනවා. මේ අවුරුදු 7ම කාලයයි ගත කළේ මෙන්න මේ ආකාරයෙන්. තමන්ට වේදනාවක් දැනෙනකොටම බුදුහාමුදුරුවෝ සිහි කරනවා. අනේ මගේ ශාස්ත්‍රීය බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ මෙවැනි දුක් නැතිවන්න නේද කියන එක ඇසිරි කරනවා. ඒ වගේම සඳහන් කරනවා අනේ මේ වගේ දුක් නැති කිරීම සඳහා නේද සංඝරත්නය ධර්ම මාර්ගයේ දෙපිළිපැදලා ඉන්නේ උන්වහන්සේලා උපටි පන්නේ නේද කියලා සිහි කරනවා. ඒ වගේම මම කල්පනා කරනවා මේ වගේ දුකක් නිර්වාණය ලැබුණ කෙනෙකුට නැහැ නේද කියලා ඇසිරි කරනවා. දැන් වෙනතුනේ වර්තමානයේ අපට කැමති ලෙඩ දුක් වෙනවා නෝයි කිදී කරදරෙනවා. කරදර ආපවත් පාවිදි බෞද්ධයන් හිතේ තියෙන අපි නෝයි කිදී බාහිර දේවල් වල සරණ ප්‍රාර්ථනා කරනවා නේ. සම්මතන්නේ හොඳ උදාහරණයක් මේක. නියමලෙසම පින්නතුනි අපි සැදහවත් නම් නියමලෙසම අපි කෙරුවන් කරන්නේ ඉන්නවා නම් අපේ ජීවිතයේ දුක් කරදර වලින් අපි වැඩිපුරම විශ්වාසය තියාගන්නේ මේ බුද්ධ ධර්ම සංඝ කියන මේ ත්‍රිවිධ ඒකෙන් කියන්නේ අපි මේකට ප්‍රතිකාර ගන්න නැහැ කියලා. අපි නිත්‍යයන් ආයතන ඉපියක් නම් අපි ප්‍රතිකාර ගන්න මේකේ වලක් නැහැ. ඒක කරයි කියලා සමගිත් ප්‍රත්‍යාවට පාදවක් නෙමෙයි. නමුත් කිනුතුනි සහන් අදුෂ්ඨමාන දේවල් පිළිබඳව දැඩි විශ්වාසයක් තියාගන්නේ. Taman දැඩි විශ්වාසය තියාගන්නේ තමන්ගේ ජීවිත අර්ථවත් සම්මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ධර්ම රත්නය පිළිබඳව, සංඝ රත්නය පිළිබඳව. ඒ නිසා මෙන්න මෙහෙම කාලය ගත කරමින් තමයි මේ අවුරුදු ගානක් තමන්ගේ පුතේ මේ නරුව දරාගෙන ඉන්නේ. මෙහි මින් අවස්ථාවට දැන් අවුරුදු 7යි දින 7ක් ජීවි සමස්තාවේදී දිනක් සුප්පාවාසා තමන්ගේ ස්වාමී පුරුෂය අමතල කියනවා. ඒ කෝලිය කුමාරයා අමතල කියනවා ස්වාමීනි ඔබතුමා යන්න බුදුහාමුදුරේ ළඟට. ගිහිල්ලා ඔබතුමා ඉස්සෙල්ලා වඩින්න බුදුහාමුදුරන්ට. ඔබ වැඳලි ඉවර වෙලා මා වෙනුවෙන් නැවත වඩින්න. වැඳලා මා වෙනුවෙන් බුදුහාමුදුරන්ට සැප දුක් පහන්න. බුදුහාමුදුරන්ට සැප සනී පහන්න. අහල කියන්න ස්වාමීනි මගේ ස්වාමී දියණිය වෙච්ච මේ සුප්පාවාසාමේ මගේ අවුරුදු 7කුත් දින 7ක් මේ වගේ ගැම්බරව දුක වේදනාකාරීව දැඩි වූ දුකක් විඳිනවායි කියන කරුණ බුදුහාමුදුරන්ට සඳහන් කරන්න යන කියලා කවුද කියන්නේ? සුප්පාවාසාව කියන්නේ. දැන් බලන්න කියන තුනේ දෙපාර පණිවිඩ කියලා කියන දැන් අනි මුල් පාර තමයි වටින්න දෙවෙනි පාර මේ දියණිය වෙනුවෙන් මේ සුප්පාවාසයෙන් වටින්නේ මෙවැනි ලක්ෂණයක් තිබිලා තියෙනවා කියන්නේ. ඇතැම් විට මව පුතේ දරුවේ පිළිසිඳගෙන ඉන්න කාලේ සමහර මෑණිවරු දෙපාරක් පිළිගත්තු ආකාරයෙන් සඳහන් වෙනවා. පුතේ ඉන්න දරුවෝ වෙනුවෙන් දෙකවර, ඒ වගේම මෑණියන් වෙනුවෙන් දෙකවර. මේ තරම් සත්‍යයෙන් කටයුතු කළේ. ඉන්න තුනේ දරුවන් පිළිවීම පිළිබඳව දැන් බොහෝ දෙනෙක් හිතන්නේ දරුවෝ මෙලොවට විවිධ ටික තරම් ගියාට පස්සේ තේරුම් ගිය කාලයක තමයි දරුවන්ට යම් යම් දේවල් උගන්වන්න ඕනේ කියලා අපි හිතන්නේ. නේද? දරුවෝ ඉස්මකට ගන්න නම් ඉපදිලා දැන තේරුම් ගන්න තියෙන කාලයක තමයි දහම් පාසල යවන්න ඕනේ කියලා අපි හිතන්නේ. නමුත් වෙනතුනේ කලකට මේක කලකට ඉහෙදී බොහෝ දෙනා කල්පනා කරන්නේ ඉපදිච්ච මොහොතේ පටන්ම දරුවට උගන්වන්නවා කියලා. නමුත් ඊටත් වඩා පිළිලට ගිහිල්ලා දැන් බොහෝ දෙනෙක් බුද්ධිමත් අය මවකුසේ පිළිසිඳ ගන්න කාලේ ඉඳන්ම දෝ දරුවන් පිළිබඳව ආකල්පෙන් දරුවන්ගේ දිනු වෙන්නේ දෙමාපියන් හොඳ ආකල්පවලින් යුක්තව හොඳ දේවල් අහනවා හොඳ ක්‍රියාවන් කරනවා. නමුත් මේ දින මාතක තියාගන්න බෞද්ධයන් නම් මේට අතරා තවත් විවර දිහා ගන්නවා. මොකන්ද ඒ අන්තේසියවර මවකුසේ පිළිසිඳ ගන්න කලින්ම මෞතේ පිළිස ගන්න කලින්ම දරුවේ දෙමෝපියෝ දෙහැම වෙන්න ඕන කියලා හිතනවා. මෙන්න මේක තමයි දෙන්න අලුත්ම ප්‍රයෝගයක්. අලුත් නැහැ. මේක තමයි නියම සැදැහැදිකන ගලස්සන. එහෙම චරිත කතා පිළිබඳව මෑත කාලේ අපිට සඳහන් වෙනවා. වර්තමාන ලංකාවේ. සමහර අය විවාහ වෙලා මුල් කාලේ ඇතැම් එක කලක් දෙන්න පිළවන් තියෙනවා. පිළ සමාදන් වෙනවා. දැන් ඇතැම්මිට සමහර අය මේ විඳා ගන්නවත් නැහැ. ඉඳලා තමයි දෙන්න එකතු වෙන්නේ. සින්නතුනි සින් කරපු ඇත්තන් උපත බලාපොරොත්තු වෙන සමාන සත්‍යයන් මේ ඉස්සේ ඉන්නවා. ඒ අය ඉතාම සිල්වත් දෙමෝපිය තමයි අපේක්ෂා කරන්නේ. ඉතාම ගුණවත් දෙමෝපියගේ දරුවෙන් තමයි ප්‍රාර්ථනා කරන්නේ. එතකොට ඇතැම් වෙලාවට අපේ පුත පිළිසිඳ ගත්තට පස්සේ වෙනස් කරන්න යනකොට අපිට වෙනස් කරන්න පුළුවන් මට්ටම තියෙනවා. නමුත් ඊට කලින්ම දෙමෝපිය හොඳට දැනගුව පින්කම් කරමින් හොඳ කුසල චේතනාවල යොදලා ඉන්නකොට ඇතැම් විට එවැනි මවුරු දැකලා සමහර දෙවිවරු දිව්‍ය ලෝකවල ඉස්සුත් වෙනවා කියලා සඳහන් කරනවා. දිව්‍ය ලෝකවල සමහර දින ආලු සමසන් කළා මනුස්ස ලෝකෙ දෙනවා කියලා සඳහන් කරනවා. එවැනි මවුරුන්ගේ කුසේ තිස්ස ගන්නවා කියලා. බලන්න මෙන්න මේ විදිහට සැබෑලෙසම පින්වත් දරුවෝ ලබා ගන්න අපි කටයුතු කරනවා නෙමෙයි. ඒ වගේම ඇතැම් විට එහෙම අවබෝධයක් නැති කෙනෙක් කෙරෙකෝ දරු දෙකක් උන්ට ලැබෙන පස්සේ මුල් කාලේ දෙන්නුනේ නම් සැලකිලිමත් වෙන්න ඕන මොකද දරුවෝ කියන දරුවෝ දන්නව දෙමෝපියෝ ඒ කාලේ කරපු කියපු දේවල්. සමහර ළමයි පස්සේ කාලේ මෝහනය කළා කියන්නේ තියෙනවා. දරුවෝ කොහේ ඉන්න කාලේ ඇතැම් එක අම්මා ඒ ළමයා රක්ෂා කරන්න හිටපු අවස්ථාවෙන් සනන් කරනවා. ඒ දරුවාගේ ජීවිතේ විනාශ කරන්න හදපු කරපු අවස්ථාවගෙන ඒ ළමයා දැනගෙන ඉඳලා පස්ස කාලේ මෑත කාලේ කරපු පරිච්ඡේදය සඳහන් වෙනවා. ඇතැම් වෙලෙ එවැනි ආකල්පයක් අම්මා තාත්තගෙන් ඉඳේ තිබුණා නම් ඇතැම් වෙලෙ පස්සේ කාලේදී ළමයි මෙලොවට ගියාට පස්සේ කායික අකීකරුවා. අම්මා තාත්තගෙන් කියන දේ ළමයි අහන්නේ. ඇතැම් වෙලෙ දෙමව්පියන්ගේ වැරදි හරියා මව්කුසේ ඉන්න කාට තිබුණා නම් ඒ දරුවා ඇතැම් වෙලෙ මානසිකව ඉතරම කලබලකාරී ප්‍රසංගයක් යොත් නම් හිතෙයි. ඒ නිසා මේ ළමයි දැන් මේ පිටුතුන් හැටියට මේ ඇත්තන්ගේ ලොකුම සම්පත තමයි දූ දරුවා. ඒ නිසා දරුවන්ගෙන් නිසි ප්‍රතිවර ලබා ගන්න නම් අපි මෙන්න මේ ගැන ඉතාම අවධානය කටයුතු කරන්න ඕන. ඉන්දියානු සාහිත්‍ය එක්තරා කතා පොතක් සඳහන් කරනවා එක්තරා අම්ම කෙනෙක් නෑනි කෙනෙක් තමගේ පුත්‍රට ළමයි පිළිස්සින ගත කාලේ ඒ රජ කුමාරියා එයා තමයි එයාට තමන්ගේ ස්වාමියාගේ රජතුමා කතාවක් කියලා දීලා තියෙනවා. බොහොම දිග කතාවක් තවත් කීපයක් රාත්‍රියේ කාලේ කියලා දීලා තියෙනවා. කොහමරි කියලා දීලා මේ කතාව අවසන් වෙලා නැහැ. මගේ කතාව නැවතිලා කියනවා. කොහමරි ඔබින අවස්ථාවේ තමයි ළමයා මෙලොවට පිටේලා තියෙනවා. ළමයා ඉපදිලා අවුරුදු 3-4ක් ගියාට පස්සේ අම්මා අහනවලු මේ ළමයා අහනවලු අම්මාට කතාව ඉතුරුකෙලත් කියන්නේ කියලා. බලන්න එතකොට ළමයාට මොන කතාවක් කියන්න ඉඳලා තියෙන්නේ ළමයට කතා කරන්න බැරුණාට හතර ලොකු දෙයක් අරගෙන මේ ළමයි කියලා කියන්නේ අපි එක නැදකට ළමයි කිසිම දෙයක් ගන්න අපි ඔක්කොම දේ ඉගෙන ගන්න ඕනේ කියලා. එහෙම නැහැ කියන දේ සමහර ළමයි අපිට ඉගෙන ගන්න නැහැ කියන්නේ ළමයි වාසිය වල දන්න ඒ නිසා සින්වත් ළමයි මව්වරුන්ගේ කුසේ පිළිගන්න ඒ වගේම ගැටලුන තියෙනයි ගැටිකම් වලින් ඉහිරට යන්න යන සින්වත් ළමයි ඉහිරට යන්න යන අමත ලැබෙන ඒ වගේම දුකුත් කලාතුරකින් ඇතැම් විට අමතාත් හොඳට සිල්වත් වීමත්ම කලාතුරකින් ඇතැම් විට කර්ම දෝෂ නිඳා ඇතැම් විට බොහොම අකීකරු දෙමෝපියන්ට හරදරකාරී දරුණු කින් වෙනවා. තම පිනතුනි වැඩිපුර සිටිය තමයි දෙමාපිය ගුණවත් වෙන්න වෙන්න තමන්ට ලැබෙන මේ වගේම දුරුදරුවන්. එතකොට මෙන්න මේ සිද්ධියේ සුඛාවාසන්නු දුකින් පීඩාවෙන් අවස්ථාවේදී ඒ තමයි පාණයට සඳහන් කරලා තියෙනවා බුදුහාමරණ මේ කාරණේ කියන්නේ කියලා. ඒ වගේම අර කෝලිය පුත්‍රයා රජකුමාරයෙක් කලේ මේ තමයි ස්වාමී දියණිය වෙනුවෙන් බුදුහාමරණයට ගිහිල්ලා බුදුහාමරණ රැඳලා මේ සිද්ධිය ප්‍රකාශ කළා. මේ සිද්ධිය ප්‍රකාශ කරන වාස්තුවේ බුදුහාමර විශේෂ ප්‍රකාශයක් කළා. මොකද මේ ප්‍රකාශයේ සුඛිනී හෝතු සුඛාවාස සුඛාවාස තුමත් වේවා. ඒ වගේම නිරෝගී කුත කුදී කෙරේවා. කියලා බුදුහාමර ප්‍රාර්ථනා කළා. දැන් බුදුහාමර වෙන දිහාවකින් සුඛාවාස පිළිදෙන ආස්වාස වෙනස් දිහාවක ඇටගින්නි. එතකොට බුදුහාමර ඈත ගියා බුදුහාමර හදවතින් මේ ප්‍රාර්ථනාවක් කරන සත්‍යයක් කියලා කළා. මොකද මේ ප්‍රාර්ථනාව මේ දැඩි දුකෙන් පීඩාවෙන් නාම අරක්ෂ වූ දුකක් විඳින මේ සුඛාවාසාව සුවපත් වේවා. අය සුවසේ නිරෝගී පුතුකු බිහි කෙරේවා කියන ප්‍රාර්ථනාවක් කළා. මේ ප්‍රාර්ථනාව බුදුරජාණන් වහන්සේ විහාරස්ථානෙට කරනකොට පින්තුනි ඒ ප්‍රාර්ථනාවත් සමගම ඊට වඩා අඳුරින් ඉන්න මේ සුඛාවාසාව සුවසේ තමන්ගේ පුතා බිහි කළා නිරෝගී පුතුකු බිහි කළා. එතකොට අර කෝලිය පුත්‍රයා බුදුහාමරට මේ කාරණේ කියන්නේ කියලා බුදුහාමරට වැඳලා මේ කාරණේ කියලා බුදුහාමරෙන් අර ආශිර්වාදය අරගෙන නැවත උන්නිවස කරා එනකොට අර තමන්ගේ දියණිය තමන්ගේ ස්වාමි දියණිය කින්වත් පොදු කුටි කළා. ඔව් බුදුමියටපත් වුණා. ඔව් මේ ආශ්චර්යයක් අද්භූතයක් බලන්න බුදුහාමරට කියලා ගෙදර එන්න නෑ. මේ ආශිර්වාදයෙන් මගේ ස්වාමි දියණියට නිරෝගීව නිවන් සුවපත් ලැබුණා නේද කියලා මේ හරියට සතුටපත් වුණා. සතුටපත් වුණා විතරක් නෙවෙයි. ඊට පස්සේ මේ සුඛාවාසව කියනවා ස්වාමීනි ඔබතුමාගේ එල්ලා බුදුහාමරණ නැවත කියන්න. මම මෙතන නිරෝගී මන්තුවපත් වුණා. මං පිටාම නිරෝගී පුතුකු පිහිටල කාරණේ බුදුහාමරණ කිල කියන්න. ඒ විතරක් නෙවෙයි බුදුහාමරණ ආරාධනා කරන දානක අපේ නිවසේ. අපේ පුතාට ආශිර්වාද පිණිස දානයක් දෙන්න අපේ ගෙදර අපි දානයක් දෙන්න එක දවසක් නෙවෙයි 37ක දානයක්. දැන් අපි සාමාන්‍ය දානයක් දෙන්නේ දවසයිනේ දවසකින් එක වෙලයි නෙවෙයි. ඒ කාලේ පිනතුන සුවිශේෂී අවස්ථාවල ධර්මතයි විතරක් නෙවෙයි සාමාන්‍ය මට්ටමේ දානය තියෙන අය දින 7ක් සමහර දාන කියලා දෙනවා. මේක තමයි මේක තමයි ක්‍රමය. එතකොට මේ සුඛාවාසාව කියන ඔබ නැවත යන බුදුහාමරෙට නැවත ඔබ වහින්න බුදුහාමරට මාදීනුත් වහින්න. වැඳලා කියන්න සුඛාවාසාවෙම සුවපත් වෙන්නවා. සුඛාවාසාව සුවසේ නිරෝගී පුතුකු බිහිතල බව බුදුහාමරට දැනුම් දෙන්න. දැන් දැනු විතරක් නෙවෙයි උන්වහන්සේට ආරාධනා කරන්න විසුණුහාසලා සමග අපේ නිවසේ දවස් 7ක් ධානිත වහින්න කියලා කියනවා. මේ කාරණයක් සඳහන් කරනවා. පින්තුනේ මේ ආරාධනාවත් මේ පණිවිඩයක් අරගෙන නැවත අර කෝලිය පුත්‍රයා බුදුහාමරට ගියා. දැන් මේ දෙන්නම හරි සද්ධාන්තයි. දෙන්නම එක සම සද්ධාය. දැන් සාමභාරයවන් දිනු වෙන්න නම් සාමභාරයවන් සමගින් ඉන්න නම් ඒ දෙන්න සත්‍යයෙන් සමාන වෙන්න ඕන. සීලයෙන් සමාන වෙන්න ඕන. ත්‍යාගයෙන් සමාන වෙන්න ඕන. ප්‍රඥාවෙන් සමාන වන්න ඕන. එහෙම වුණොත් තමයි දෙන්නගේ ජීවිතය වඩාත්ම සුවපත් වන්නේ, සතුටවත් වන්නේ. එතකොට අර සාමදීනේ කියනකොට කිව්වේ නෑ දැන් මට ආයන්න සම්මත ලැබු කිල්ලාර කියලා. එහෙම කිව්වේ නෑනේ. බොහොම කැමැත්තෙන්. බොහොත් සද්ධාවන්ත කෙනෙක් වුණ නැවත බුදුහාමරට ගියා. කියලා බුදුහාමරට ආරාධනා කළා ස්වාමීනි මෙන්න මේ විදියයි සුපාවන්ත දැන් හඳින් ඉන්නවා. අපේ ගෙදර දින 7ක දානයක් දෙන්නේ තීරණය කළා ස්වාමීනි අපේ ළමයට වඩින්න නැහැ කියලා. බුදුහාමර කල්පනා කළ බැලුවා වෙනත් කවුරුවත් දානට ආරාධනා කළද කියන්නේ කියලා. එතකොට කෙනීමියා ඊට කලින් කෙනෙක් ඉදිරි සතියේම ආරාධනා කරලා තියෙනවා. ඒතර දැන් මොකද නැතිද කරන්නේ බුදුහාමතු? දැන් සාමාන්‍ය පිළිතනේ දැන් කලින් ආරාධනා බාරන් තිනුවකින් කලින් ආරාධනාවක් කියන්නේ නේද? දැන් බුදුහාමතු මෙතන මොකක් කරාවිද? දැන් අර කලින් ආරාධනාවට කියන්නේ මේ ආරාධනාවට. අනේ අමාර අවස්ථාවල තියෙනවා නිත්‍ය දෙන්නේම වරක් ආරාධනා කළා ආරාධනා කරනකොට කලින් මේක කලින් දුක්පත් කෙනෙක් ආරාධනා කළ තිබුණේ. නමුත් බුදුහාමරේ නිත්‍ය වෙනගේ දරුවන්ගේ ආරාධනා බාරගත්තේ නේ කලින් ආරාධනාවට ගියේ. නම මෙතෙන්දී පින්නතුන් මේක සුනිසිති අවස්ථාවක්. දැන් එතැමිට මේ පින්නතුන් ගිහින් වන්දල තුන් මාස ගානක් පරි කන්ටවසේ අවුරුදු ගානකට හරි ආරාධනා කළා කියලා. දැන් අපි කියමු දැන් ළමයි මාසෙ 20 වෙනිදා ආරාධනා කළා තුන් ගානකට කියලා කියනවා. ඒතර කවුරු හරි කෙනෙක් 13 වෙනිදා කෙනෙක් නිය ගියා. 13 වෙනිදා කෙනෙක් නිය ගියන්නේ. ඒතර නිය ගියාට පස්සේ දැන් 20 වෙනිදා දාන කියන හතරවස් දාන. දැන් මේ පින්නතුන් කලින් ආරාධනා කළා කියලා. දැන් බැරි වෙලාවත් සාමුල ගානෙන් සෝතින් මොකද වෙන්නේ? හැබැයි මේ වෙනතුන් අමනාප වෙනවානේ. අපි මේ කලින් ආරාධනා කළා තිබුණේ එනම් මේ ඉස්පස් එකෙන් වල පාරුන්නේ කියලා. ඉතින් සමහර වෙලාවත් වලදී බුදුහාම සමහර කියලා වෙනස් කළා. දැඩි මතවලින් කියන්නේ බුදුහාමෙන් ඍජු ගතියක් තිබුණා. ඍජු ගතිය වගේම නම් සීලයක් තිබුණා. මේ දෙකම අවශ්‍යයි. ඒ නිසා ඒ සුදුසු අවස්ථාවේ වෙනස් කළා කියන හැබැයි කොහොම බුද්ධිමත් දෙයක් කළාද? එතකොට දැන් සුඛාවස්ථාව දැන් විශේෂී අවස්ථාව අවුරුදු 7ක දින 7ක් දැඩි වේදනාවකින් ඉඳලා මහා පරිකේ නිදහස්කේ අවස්ථාවකදී බුදුහාමුදුර කෙනෙක්ගේ ත්‍රිවිධ රත්නයේ කෙනෙක් බලවත් සද්ධාවෙන් ඇවිත් දානයක් පූජා කරන්න මේ අදන අවස්ථාවේදී බුදුහාමුදුර මේ සුඛාවස්ථාව දිනාන දෙයක් සම්පත් දෙන්නේ. බුදුහාමුදුර බැලුවා කවුද මේ දායක ආරාධනා කරලා තියෙන්නේ කියලා. බණකොට පින්නතුන් එක්තරා උපාසක මහත්මයෙක් ඒ උපාසක මහත්මයා මුගලන් ආමුදුරන්ගේ ඉතාම කුලකමෙදායි. මුගලන් ආමුදුරන් ගායක තමයි දායක ආරාධනා කළේ. ඒතොර බුදුහාම මොකද කළේ මුගලන් ආමුදුරන් එන්නේ. මුගලන් එන්නේ. ඔබ ගිහිල්ලා දැන් මේ සුඛාවාසන් හිම දානකට ආරාධනා කරනවා. ඒ නිසා ඔබ ගිහිල්ලා කලින් දානය බාර දීපු දායක මහත්මයට කියන්නේ මේ දානේ කල්නමා ගන්න කියලා. දින හතක් අර්ධානන් කියලා කියන්නේ. නෑ විදානයක් ඇටියටම කිව්ව පුළුවන් දෙයක් නෑ අහන කිව්වෙත් නෑ. එළින්ම කිව්ව කල්දානන් කියලා යන්නේ. හැබැයි ඒක ඉහිල්ල කියන කියලා කිව්වා. එකපාරම නම් සම්බෝවන කිවිදේ නෑ. එනිසා කලින් මෙහෙල කියන්නේ කියලා කිව්වා. මුගලන් හාමුදුරුවෝ හොඳයි ස්වාමීනි කියලා දැන් බුදුහාමරට ඕන යන්න තිබුණා. ඉරිදි බලින් ඉරිදි පාගෙන ගිහිල්ලා ඔබ කතානියක වෙන දානයක් තියෙනවා කියලා ඕන කියන තිබුණා. නමුත් එහෙම කිව්වේ නෑ බුදුහාමරට. දැන් අතෑමකට බලන්න තියෙන තුනේ විහාරස්ථානවල සමහර අවස්ථාවලදී දැන් බුදුහාමරට වඩා බුදුහාමස්ථාන කියන මුලන් සම්බුදුරෝ අර ධායකයා බුදුහාමරට වඩා ඇවිල්ලා තියෙන නාටකද? ඔව් මුගලන් හාමුදුරන්ට ඒකම අවස්ථාවක් තියෙනවා. මේ මාස්කාට උනා කියලා එක ගැටලුවක් කියලා නැහැ. දැන් මහා කාශ්‍යප හාමුදුරේක අවස්ථාව විදිහට පින්ඳ පාට යනකොට ඊට කලින් මොහොතකට කලින් බුදුහාමර පින්ඳ පාට ගියා. මහා කාශ්‍යප හාමුදුරේ බුදුරජාන් වහන්සේ රූපෙන් වදක සමානයි. එකා කලින් බුදුහාම පින්නපාත ගිය යනකොට මේ දිගටම පින්නපාත කියපු ස්ථානයක් පාර මිනිස්සු හිතනවා මේ මුගලන් මේ මහකාශ් පාන්දර තමයි වඩින්න කියලා. මිනිස්සු කරේ මහකාශ් පාන්දරට ගානේ බෙදුවා. බෙදලා එන්න හදනකොට පේනවා ඈත මහකාශ් පාන්දර වඩින්න. ඊට පස්සේ කල්පනා කළා මේ වැරදිලා ගානෙ කියලා බුදුහාමන පාත්‍රයේ සිංහ බෙදපු දානෙට ආයෙ අරගෙන මහකාශ් පාන්දර වෙන බෙදන්න ස්ථාන. මේ අවස්ථාවේ මිනිස්සු මහකාශ් පාන්දර මොන සංහයකට පත් වුණා තමන් සංස්කෘතියේ මේක හොඳ නැහැ කියලා කල්පනා කරලා තීරණය කළා. බුදුහාමර වැඩෙන්නේ ගම මම බුදුහාමර සමීප වෙන්න වෙන්නේ යනවා කියලා උන්වහන්සේ ඈත ප්‍රදේශයකට මනකට ප්‍රදේශයකට ගියා. මහා පැත්ත කාමරුගෙන බුදුහාමර ඩාරි සම්බුහන්සේ කෙනෙක්. උන්වහන්සේ නෑ උන්වහන්සේ කියලා අනිස්සනයක් කළා. බුදුහාමර යාත්‍ අවස්ථාවක ජීවිත සංස්කාරය අත්හැරෙන සමයක් වෙනවා නම් ඒ කාර්යෙදී මේ මම ඉන්නවානේ මේ ගස්වල පොළ මාත් කියලා නම් කියන්නේ කියලා. ඒකෙන් තමයි උන්වහන්සේ දැන් ගත්තේ බුදුහාමර දැන් ජීවිත අවසන් කරනයි කියලා. ඒ අනුව තමයි මහන්සේ බුදුහාමර බලන අවස්ථාවක්. එතකොට මෙන්න මේ අවස්ථාවේ තියෙන තුනේ මුගලන් හාමුදුරුව පිළිගන්න මේ ධායක මහත්මයා හම්බුණා. අම්බෙල්නේ කිරිය කිව්වා. ඉවුවට පස්සේ මේ ධායක මහත්මයා නිකන් කෙනෙක් නෙවෙයි දෙවිලි එක කෙනෙක්. ඔහු කියනවා ස්වාමීනි කාරණා කිහිපයකින් ඔබ වහන්සේ අප වෙන්න ඕන. අප වුණොතින් මම දානේ හදාගන්න නැත්නම් මට බෑ කියලා. මොනවද කාරණා? පළවෙනි කාරණේ තමයි මේ දින හත ගෙවෙන කන් මම මේ රැස් කරපු ධනය රැස් කරපු ආහාර පාන ආදී වලට හානියක් වන්නේ නැහැ කියලා ඔබ වහන්සේ අප වෙන්න ඕන මට. ඒක තමයි පළවෙනි කාරණේ. දැන් ආහාර පානත් ඕන නම් අභිඥා ගන්න ඒවා හොඳින් කියාගන්න පුළුවන් ඉරදී මත් මහලේ මොනක් කරන් පුළුවන්. දෙවෙනි කාරණේ තමයි ස්වාමීන් වහන්සේ අප වෙන්න ඕන මේ දින හත ගෙවෙනකම් මගේ ජීවිතේට අන්තරායක් ජීවිතේට හානියක් නැත්නම් මරණයක් වෙන්නේ නැහැ කියලා. ඒක දෙවෙනි කාරණේ. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි ඔබ වහන්සේ අප වෙන්න ඕන මේ දිනහට ගෙවෙනකම් මගේ ශ්‍රද්ධාව පිළිගන්නේ නැහැ කියලා. ශ්‍රද්ධාව වෙනුවට ඔක්කොම ඉවර දාන දිනක් වෙන්නේ නැහැ නේද? ඒ නිසා මේ දිනහට ගෙවෙනකම් මගේ ශ්‍රද්ධාවේ පිළිගැනීමක් නොවෙනව බවට ඔබ වහන්සේ මතක වෙන්න ඕනේ කියලා. ඉන්නේ කාර්ණාටික. පළවෙනි කාරණේ මොකක්ද? ධනය වස්තුව මේ ආහාර පාන ආදී ප්‍රාණියක් වන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා. දෙවෙනි කාරණේ ජීවිතේට හානියක් වෙන්නේ නැහැ කියලා පිළිගන්න ඕන අප වෙනවා. තුන්වෙනි කාරණය ශ්‍රද්ධාව පිළිගන්නේ නැහැ කියලා ඔබ වහන්සේ පොරොන්දු වෙනවා. මේ ආශ්‍රයයේ මුගලන් හාමුදුරුවෝ කවි කියන්නේ. මුගලන් හාමුදුරුවෝ කියනවා ඥායකයාම පළවෙනි කාරණේට දෙවෙනි කාරණයට මම අප වෙන්නම්. මේ දින හත ගෙවෙනකම් ඔබගේ ධනයට හානියක් වන්නේ නැහැ කියන එක තමයි අප වෙන්නේ. ඒ වගේම මහන්සේ බැලුවා දැන් මේ අභිඥාවෙන් බලන්නේ කියන එක ජීවිතේ හානියක් වෙනවද නැද්ද කියලා. ඒකට තේරුම් ගන්න මෙයා මැරෙන්නේ නැහැ මේ දින හත වෙනකම්. ඊවගේ ජීවිතේ හානියක් වෙන්නේ නැහැ. ඒක නත් මම වගේ කියනවා. හැබැයි තුන්වෙනි කාරණයට රාජිකාව නොපරිගිය තියාගන්න කාරණේ නම් මම වගේ කියන්නේ මට ඒක කරන්න බෑ. ඒක ඔබම බලන්න කියලා කිව්වා. ඒක ඔබේ රාජකාරිය. එතකොට මෙයා කැමතුණා මගේ ස්වාමීන් වහන්සේ මුල් කාරණා දෙකට ඔබ වහන්සේ අප වෙනවනම් මම ශ්‍රද්ධාවෙන් මම බලාගන්නම් කියලා. එයා කැමතුණා. එහෙනම් හොඳයි සුපාකගේ ධානි හරින් දෙන්න මම ඊට පස්සේ මගේ ධානි කල්දා ගන්න කියලා පොරොන්දුනා. මෙන්න මේ පණිවිඩයක් අරගෙන නැවත මේ ස්වාමීන් වහන්සේ වැඩම කළ බුදුහමන කතා ස්වාමීන් මේ දායකමන්තේ කැමතුණා ධානි කල්දා ගන්න කියලා. කිනුතුනි මෙතන වැඩිගත් ප්‍රශ්නයක් තියෙනවා දරුවන්ගේ උපන් දිනවලදී අපේ සැදිනවස්සයේ ගන්ධයන් දෙනවා මේ ඉතාම වැදගත් කාරණා. සමහර අයෙන් මේක කෙරෙන්නේ නම් සමහර ශ්‍රද්ධාවන් අය ධනිය ගාම තියෙන්න ඕනේ ශ්‍රද්ධාවන් අය දරුවන්ගේ පළවෙනි උපන්දිනේ ඉඳන්ම ධානයටින් ගන්නවා. ඇතැම් විට අවුරුදු 10 20 30 40 යන කම්ම උපන්දින වලට පින්කම් කරනවා. ඒ උපන්දිනේ ගත කරනකොට ඇතැම් විට අම්මා තාත්තා මියන. අම්මා තාත්තා මිය ගියාම මේ ළමයා මොකද කරන්නේ? ඊට පස්සේ අම්මා තාත්තගේ මේ මොන දාන දෙන්න පටන් ගන්නවා. දැන් මේ එතකොට උපන්දින සමරන්නේ. එතකොට අම්මා තාත්තගේ දිනාන ස්මරණ තින්කම් වාර්ෂික එකක් හෝ දෙකක් දරුවෝ පිට කරනවා. අර ගුණවත් නම් දෙමෝපියන්ගෙන් ලැබුණට පස්සේ දරුවෝ ඒක ලොකු කුතුහලයෙන් සැලකීමක් වීමක් දෙමෝපියන්ගෙන් කරනවා. අනිත් දේ තමයි මේ උපන්දිනේ කුඩා කාලේ පටන්ම දරුවන්ගේ උපන්දින වලට ඒ වගේ දෙයකට පුරු වෙනකොට උඹා ළමයි මුදමකට යොමු වෙනවා. එදාට බණ අහනම පිළිස්සහනවා. ස්වාමීන් වහන්සේලාට ඉස්හාම සාමීකව සැලකෙනම එතකොට දරුවෝ හොඳට කීකරු ළමයන් වඩ පත් වෙනවා දරුවෝ වඩ පත් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට සෝපා වාසාවෙන් ගෙදරට බුදුහාමුදුරුවෝ දින හතක් වැඩම කළා. වැඩම කළේ මහා සංඝරත්නයේ සමග. විශේෂයෙන් සැරියුත් මුගලන් දෙනම වැඩම කළා. යන්නේ සුලිතේ තත්තාවක් ඉඳලා අග්‍රස්ථානවට සැරියුත් මුගලන් දෙනම වැඩම කළා. සෝපා වාසාවෙන් ඉඳලා දින හතම වැඩම කළා. මේ දින හතේම මේ සූපාවාසාව තමයි කොච්චර වැඩ දෙන්නා කියලා සියල්ලක් පස්සට තියලා ඉතාම ගෞරවයෙන් ස්වාමීන් වහන්සේට ධානය පූජා කළා. ඉතාම සතුටින් මේ ධානය පූජා කළා. පින්වතුනි අපි මේ කලව ශ්‍රේකාරණය කියලා තියෙන වර්තමානයේ අපි සාන්තික ධානය කියලා දුන්නට බොහෝ දෙනෙක් වර්තමාන ධානය දෙන්නේ මොන ධානද? මන කියයි සීතල ධානය දෙන්නේ. සැබවින්ම සඳගුණ අදහාගෙන දාන දෙනවද කියලා අපට නැහැ වර්තමානයේ. බොහෝ දෙනා වර්තියේ 95කටත් වඩා දාන දෙන්නේ මොකක් සඳහාද? මියගේ ඥාතින්ටනේ. ඒ වගේ මියගේ ඥාතින්ට තියෙන බය නිසා දෙන්නේ. වෙන කිසිම දෙයකට නෙවෙයි ඇත්තම කියනවා. මියගේ ඥාතින් ඇවිල්ලා කරදර කරයි, නේනෙන් පෙනෙයි, ඉන්නයට කරදර කරයි කියන බය මේකෙන් ගැලවෙන්න තමයි කොහොම හරි ආම්බ වඩංගල දෙන්නේ. අනිත් දේ තමයි ඇතැම් රටවල වැඩියන්ගේ අපගේ ඉරපේවි කියන. නමුත් දිනදින බුදුරජාණන් වහන්සේ ඉස්හානේ දාන පිළිමින් හැබවෙන්න සංඝයා වෙනුවෙන් ලොකු ගෞරවයකින් සම්භාවිතයි. ඒක තමයි හැබැයිම වෙන්න ඕන. ඒ වගේම ජීවිතේ වැදගත් අවස්ථාවල ස්වාමීන් වහන්සේලා වඩම් වල පන් කියවන්න ඕන නේද? දැන් අපි ඉතින් බණ කියනකොට කෙනෙක් මිය ගියොත් කියන. එහෙම නෙවෙයි තියෙනවා. දැන් සමහර ප්‍රදේශ තියෙනවා සමහර සමිති තියෙන සමහර ගම්වල ඒ සමිතියයි එකතු වෙලා සතියට එක දවසක් එක ගෙදරක ධර්ම දේශනා. ඒ බණහන ගමේම කට්ටිය ගෙදරට එනවා. ගහට එන්නේ බණ විතරක් කියන්නේ. ඇතැම් විට මේ මාරුවේ මාරුවේ සතිපතා ඇතැම් විට අවුරුද්ද පුරාම ඒ තමන් ගියහල මිත්‍රාදීන් ගෙවන්න බණ කියනවා. ඒ බණහනනේ කට්ටිය කවුරුත් එනවා. ඊනුත් නෑ ඇතැම් විට පන්සලට නොයන කෙනෙක් වුණත් ගෙදරට බණක් කියනකොට එනවා කියලා. ඒ නිසා මෙන්න මේ අංශවලින් විවිධ ආකාරයෙන් අපි ධර්මයට නැඹුරු වෙන්න මේ වගේ අවස්ථා කරගන්න ඕනේ. එතකොට දින හතක් මේ විදිහට ධානය දීලා සින්නතුනි අන්තිම දවසේදී ඇරුවත් ආමඳුරෝ මේ පුරා ළමයා එකට කතා කරා. දැන් මේ අවුරුදු 7ක් පුතේ හිටිය ළමයෙක් ඉන්නේ මේ ළමයේ ලොකු ඊමුන්නට. මේ ළමයට මේ අවුරුදු 7ම මෙයා වාස්තවස් ඉගෙනගෙන තියෙන්නේ නැහැ. මම පුතේ ඉන්න කාලේ වාස්තවස් ඉගෙනගෙන තියෙන්නේ මේ. මෙයාගේ ඇරුවත් ආමඳුරෝ අනව පුතේ කොහොමද සැපසනේ කරන්නේ? ඔයා අනේපෙන් දෙන්නේ. ඔයාගේ සැප දුක් කොහොමද කියලා අහනවා. එතකොට මේ ළමයා මොකද කියන්නේ? අනේ සැරුවල් සාමුරණි මොන සැපයක්ද මම මේ අවුරුදු හතක් මහා ලේඛලේක මම හිටි. ලේඛලේක මම ඉරගෙන ඉති අවුරුදු හතක් මොන සැපයක්ද පානිනි කියන සාරිබ සූත්‍රයේ තියෙනවා. සාරිබ කියන වචනයක් තියෙනවා යකුණා මේ කුමාරයා. එතකොට මේ අවස්ථාවේදී මේ සිද්ධිය දැක සුප අවස්ථාව. මේ තමයි කුඩා පුත නුවන් මේ ඉපදිර දවස් හතක් ඉන්න මේ කුඩා පුතා ධර්ම සේනාධිපති සරුවාංගොත් එක කතා කරනවා නේද කියලා හරිම අතුරටපත් වුණා. දැන් සරුවාංගොත් ඒ කාලේ සදාතේ ධර්ම සේනාධිපති මහත්තයෙක්. ආනන්ද ආශ්‍රම පදාකරින් ධර්ම වහන්සේ කියදෝ. එතකොට ධර්ම සේනාධිපති වහන්සේ අපේ පුතත් එක කතා කරනවා නේද කියලා හරිම අතුරටපත් වුණා මේ අම්මා. එතන මේ කවුද මේ පුණ්‍ය කුමාරයා? ඔව් පියවලින් ආමතුරු බවට පත්ුනේ පස්සේ කාලේ පැවිදුනේ මේ පුණ්‍ය කුමාරයා. එතකොට මෙන්න මේ අවස්ථාවේදී බුදුහාමතුරු වැඩගත් ප්‍රශ්නයක් අහනවා සුප්පාවාසාවන්. මොකක්ද අහන්නේ? සුප්පාවාසාව ඔබ කැමතිද මේ වගේ ආයිස්තව කුමාරයෙක් ලැබෙනවට ඔබ කැමතිද කියලා? මේ වගේම දුකක් විඳින්නේ තවත් කුමාරයෙක් මෙලොවට බිහි කරන්න ඔබ කැමතිද කියලා. ඉන්නකදී දැන් මෑණිවරු දරුවන් හා ආදරේ. දරුවේ කොච්චර අමාරුවෙන් කුටේ තියාගෙන හැදුවත් ඒ ළමයා මෙලොවට බිහි වෙලා ළමයාගේ මුහුණ දැකලා ළමයා අඬනවා දකිනකොට ළමයා දිනක් වෙනවා දකිනකොට අර මාස ගානක් දැන් ඇදගෙන මේ සුපාම් කවුරු කට ඒ විදිහ දුක් කියන සමාත වෙනවා. ඒක තමයි ස්වභාවය. ඒකට සුපාම් කා කියන සාමින් නෙවෙයි මේක පුතෙක් නෙවෙයි. මෙවැනි පුතු හත් දිනක් වුණත් ලැබෙනට මං කැමතියි කියලා. සුපාවාසා කියන. මේ අවස්ථාවේදී පින්වත්නි බුදුහාමුදුරුවෝ ධර්මයේ පිළිබඳ ගැඹුරු කාරණයක් සුපාවාසා අවබෝධ කර දෙන උත්සාහ කළා. ඒ අදහසෙන් උන්වහන්සේ ගාථාවක් ප්‍රකාශ කර මේ අවස්ථාවේදී සුපාවාසාවට. ඒ ගාථාව තමයි මේ සූත්‍රයේ වැදගත්ම කොටස. අසාසංකාත රෝකේන පිය රෝකේන අප්පියං දුක්ඛං සුඛත් රෝකේන අමත්ත මතිවද්දී කියනවා. මේ ගාථාව පද කියන්නේ අසාසංකාත රෝකේන මේ ලෝකේ අය අනිහිර දේවල් නිහිර ලෙස සිහි කරනවා. ඒ වගේම අප්‍රිය දේවල් ප්‍රිය දේවල් හැටියට සිහි කරනවා තේරුම් ගන්න. දුක්ඛං සුඛත් රෝකේන දුක්ඛය සැප හැටියට සිහි කරනවා. මෙන්න මේ මතී කරන කෙනා සමාධියේ භාවයටපත් වෙනවා කියලා සඳහන් කරන මේ ගාථාව. අනිහිරදී මිහිරි හැටියෙන් සිහි කරන්න ඕන. අප්‍රිය වූදී ප්‍රිය හැටියට හිතන්නේ. දුක් දේකට හැටියට හිතන්නේ. මේක තමයි ලෝකයේ සාමාන්‍ය ස්වභාවය. බුදුදහමේ සඳහන් වෙනවා ලෝකයා කියලා කියන්නේ අනුසෝතගාමී කොටම යුක්තයි කියලා. අනුසෝතගාමී කියලා කියන්නේ ගංගාවක් පහරට ගලාගෙන යනවා වගේ ලෝකයේ මිනිස්සුගේ ස්වභාවය මේක. මිනිස්සු කොච්චර දුක් විඳලා දුකට කැමති මිනිස්සු. මිනිස්සු දුක සැපහැටි හිතාගෙන ඉන්නවා. දැන් බලන්න උදේ ආන්තර පටන් අවදි වෙන උදේ පටන් අපි ආහාරයේ රුපියල් ගන්න කොච්චර නම් මහත්යක් ගන්නවද? දරුවන් ටික වෙනුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය සඳහා කොච්චර නම් අපි කැප වෙනවද? මේ ශරීරය පිරිසිදු කර ගැනීම සඳහා උදෑසන අවදිවෙන මොහොතේ පටන් කොච්චර වෙලාවක් කාලයක් අපි ගත කරනවද? මේක මහා දුකක් කියලා අපි බොහෝ දෙනාට තේරෙන්නේ නැහැ. ඇතැම් විට අධ්‍යාපනය ලබන කෙනෙක් දැන් සාමාන්‍ය මොනිටෝරියට ඇතුළත් කිරීම ඉන්නම් විද්‍යාඥයෙක් යෑම දක්වා අවුරුදු 14ක් 16ක් කලවම් වගේ කාලයක් කාලයක් කැපවීමක් කරනවා. ඊට පස්සේ ඇතැම් විට අවුරුදු 4ක් විතර ආයි විද්‍යාඥයෙක් ගියොත් ආයි ඒ වගේ දුරකට මොන පාන්තිද වෙන්නේ. දැන් මේ බොහෝ දේවල් අතර මේ දුක් නිදි බොහෝ දෙනාට කිමතුන් මේ දුක හිනනවාද කියලා තේරෙන්නේ. මේක තමයි ලෝක යථාර්ථය. ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්ම කියලා කියන්නේ සැපදී සැප හැටියට, දුක්දී දුක හැටියට, මිහිරදී මිහිර හැටියට, අමිහිරදී අමිහිර හැටියට දේශනා කරන ධර්ම. එතකොට බුදුහාමුදුරුවෝ සෝපාවක්කට කියනවා නේද? සෝපාවක්කට වැරදි අදහස් ගන්න මේ තියෙන්නේ. සෝපාවාසාවට සඳහන් කරනවා ඔබ මේ දුක් හේතු ඔබ සැප හැටියට මෙහි දකින්නේ. මෙවිලි පොතු අර්ථනියස්සව ලබන ඔබ කැමතිව නේද? ඔබ මේ දුක ආහාරයට ගන්න නම් ඔබ කිසිම ප්‍රාර්ථනා කරන්න නෑ කියලා. සූත්‍රේ සඳහන් වන්නේ පින්නදී පස්සේ අකටකයන් සඳහන් වෙනවා. මේ කත් මේ දේශනාවෙන් පස්සේ මෙයා සඳහන් කරන්නේ පාලි මට එකවත් දෙකක් තවත් එපා කියලා. ඒ මේ අතර සමාන තේරුම් ගන්නවා. දැන් මේ වන විටත් කියන්නේ සුඛාවාසා සෝවාන්ගේ පිළිගිය සිත්තලේ. ඒ සෝවාන් වෙලා ඉන්නේ. එනිසා තමයි මෙතරම් නැහැ පෙරුවන් දෙක කැප වෙලා මේ අවුරුදු ගානක් ගත කරේ. එතකොට මෙන්න මේ අවස්ථාවේ කොහොමද ඉස්හාම ගැඹුරු කාරණයක් මේ සඳහන් කරන්නේ. පින්නතුනි පාහිර අපි දකින දේවල් අපි හිතන්නේ ඉස්හාම ප්‍රියමනාප දේවල් කියලා. අපේ සම්පූර්ණම අපේ ජීවිත අධ්‍යක්ෂක කියලා කියන්නේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ කොටස්. ඒකේ කියනවා නම් එක සැරේ කියන දෙකයි අපේ සම්පූර්ණ අපේ ලෝකෙ. මේ පෙර ලෝකයක් නෙමෙයි. එක පැත්තකින් අය කියනවා මේ භෞතික ශරීරයක් කියනවා. අනිත් පැත්තෙන් හිත කියලා එකක් කියනවා. ඒ හිත තමයි නැවත නාම රූප කියන බෙදෙන්නේ. ඒ හිත තමයි නාම හැටියට බෙදෙන්නේ. ආයත තමයි රූප කියලා කියන්නේ. ඒතකොට මේ හිත කියන එක තමයි ස්පන්ද හතරකට වේදනා සංඥා සංස්කාර විඤ්ඤාණ හැටියට බෙදලා තියෙන්නේ. මෙන්න මේ අධ්‍යාත්මික මහාම ස්පන්ද පස්සේ තමයි පින්නතුනේ අපේ සමස්ත ජීවිතෙම කියලා කියන්නේ. අපි අන්තා ජීවිතේ සැපින්දන. අපි අන්තා ජීවිතේ දුකක් ඉඳන. අපි අන්තා ජීවිතේ දේවල් උපයාගෙන තියෙනවනම්. අපි අන්ති අධ්‍යාපනයක් ලැබලා තියෙනවනම්. අපේ යම්කිසි වස්තුවක් අපේ කීර්තියක් තුනක් හෝදයක් තියෙනවනම් ඒ සියලුම දේවල් කියන තුනේ මෙන්න මේ කොටස් පහට අයිති වෙන මේ කොටස් වලින් බැහැරව කිසිම දෙයක් අපේ ජීවිතේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්ම කියලා කියන්නේ පින්න තුනේ මෙන්න මේ කොටස් පහ පිළිබඳව අවබෝධයන වාදනනවා. මේ පහ තේරුම් ගැනීම සඳහා තේරුම් කරලීම සඳහායි බුදුහාමුදුරුවෝ 45ක්ම ධර්ම දේශනා කළා. බුදුරජාණන් වහන්සේගේ සියලුම ධර්ම දේශනාවල තියෙන මේ කොටස් පහ අවබෝධ කරගන්න. රූපේ එකක් හැටියට කියනකොට අපිට මේක අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා වේදන මෙතන බලනවා මේක. ඉස්කන්ධ හැටියට වේදනවා. ඒ වගේම නාම රූප හැටියට වේදනවා. ආයතන හැටියට වේදනවා. සතරම ආභෝධ රූප හැටියට වේදනවා. ඒ වගේ මටලොස් ධාතු හැටියට වේදනවා. විවිධ විවිධ පෙදිකල වන්නකොට වේදනවා. කැබැරේ සමේ කැපිලක් නැහැ කියලා. එතකොට තමයි ජීවිත යථාර්ථය තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට තමයි මේකට ඇලීම දුර වෙන්නේ. දැන් දෙතිස් තුනක අපි විග්‍රහ කරනවා ඒ සාලෝමාන ආදී වශයෙන් මේ කොටස් ටික වෙලිකල බලනකොට අපට තේරෙනවා මේ කිසිම දෙයක් සමගිය කියලා දෙයක් ගන්න බැහැ. දැන් එකට තියෙනකොට තමයි සමගිය කියලා හිතන්නේ මේක. දැන් පොන්නේ දැන් අපි තුමු උදාහරණයක් දෙයක කොටසක් අපේ ඉස්සරහට කියලා ගන්නවා. මේ ඉස්සකේ සමාජයනේ එකට තියෙනකොට තමයි සමගිය කියලා තේරෙන්නේ. මේ ඉස්සෙල්ලා ශරීරයෙන් අයින් වෙච්ච ගමන් තමයි වෙන්නේ මේක. ඒ වගේම දත් නියපොතු මේ වගේ දේවල් කරත් එහෙමයි. තමන්ගේ ශරීරයේ අවයවයක් නැත්නම් එහෙමයි. ඒක ශරීරයෙන් අයින් කරුවම මේක කවුරුකට සමාජ කරන්නේ නැහැ. ඒක තමයි අල්ලගෙන යන්නේ. අනේ මේ මගේ ශරීරයෙන් අයින් කරපු දේ මේක වටිනා දෙයක් කියලා කොහේ හරි තැනක ගෙදර තියාගන්නේ කවුරුද? ඒක එවැනිම වලකාන. මොකද නැත්නම් ධනෙලම අයින් වෙන්නේ. නමුත් එනතුනේ මේක එකට තියවුණ මේකට කියන ඝන සංඥාව කියලා. මේ එකට තියෙනකොට තමයි අපි මේ මොළාවල ඉන්නේ. එතකොට එකට තියෙනකොට තමයි අපි මේක රැවටෙන්නේ. බුදුදහම විතරන්නේ මේක මුදවට කොටස් කළ බෙදනවා බෙදන්න බෙදන්න පින්නතුනේ නුවණින් දකිනවා නම් මේක තියෙන ආසාව අඩු වෙනවා. මේකට තියෙන ආසාව අඩු නැහැ කියලා කියන්නේ එක පැත්තකින් ආසාව අඩු වෙනකොට හරියට මේක බැලැස්සේ වගේ අනිත් පැත්තෙන් දුක අඩු වෙනවා. මේක හොඳ දෙයක් වටිනා දෙයක් මේක මගේ දෙයක් කියලා හිතන්න හිතන්න. මේකට වේදනාවක් එනකොට මේකට සංඥාවක් එනකොට මේක කර්ම රැස් කරනකොට මේක සිද්දවල සිදුවිලා තියාක වෙනකොට තමන්ට මේක ලොකු ආසාවක් ඇති වෙනවා. තමන්ට හේතුලිම දුක හටගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝකේ සත්‍යයන් ස්වභාවය තමයි අසහා සංඛාත රූපේන ලෝකේ අනිමිරි දේවල් අනිමිරි දේවල් නිදින දේ හැටියට ගන්නේ. දැන් මේ හරේ වුණා ඇත්තම අනිමිරි දෙයක් නේද? මේක අනිමිරි භාවයේ තේරෙන්නේ ටික කලක් ගියාට පස්සේ අවුරුදු 40 පස්සේ තමයි ටික ටික තේරෙන්නේ. මේක ටිකක් තේරුම් ගන්න පුළුවන් අපිට වැඩි නිවාස වලට යන්න. එහෙනම් වැඩිදි නිවාස වලින් මේකම දැක්කම නැත්නම් බොහොම අල්ලලි නැන්දි හැ දැක්කම අපිට තේරුම් ගන්න පුළුවන්. එයා කොච්චර නම් කැමතිද ඉක්මනට මේ කාරය නිදහස් වෙන්න කියලා. දැන් කඩේේ ලස්සනට තියෙන කාලයක් හරිය කැමති මේක රාසයි. අන්නාඩි ළඟට විතරම යනවා අපි විවිධ විදියට ඉඳගෙන බලනවා නේද? පින්තූර උනා ඡායාරූප විවිධ ඉරියව් වෙනකන් ගන්නවා අපි. දැන් මොන කෙලින් ගන්නව අරහට ගන්නව නේද? නමුත් මෙහෙමම මේ පාවිච්චි කරන මේ ශරීරයේ ටිකට් එක මයිත්‍රි යනවා එක්කම මේ අපිට ඒ කියන අපිම කියලා සාරුත් කරගෙන ඉන්නේ මේ ශරීරයේ පිටුදින අපට කරකවි අපිට මේ පාවිච්චි. මේක ලෙඩ වෙනකොට මේක ටික ටික විරාපත් වෙනකොට සමන්තම මේ ශරීරය සමන්තම අපේ දිය බවපත් වෙනවා. නමුත් හැබැයිත් අපි මේ කලින්ම පාවෝද කරගත්තද? යාවෝද කරගත්තද ජීවිතෙන් ගොඩක් වැඩ ගන්න. ඒ ආවෝද කරගත්ත දින කලින්ම මේ ජීවිත ආශාව අඩු කර ගන්න. කිනුතුනි මේ ජීවිත ආත්මව අඩු කර ගැනීම තුලින් සමාජ අපට දුකේ මඩුවන්නේ. සමාජයේ ශරීරයේ සමාන තමයි තියෙන්නේ මේක ආත්මවත්යෙන් තියෙන දෙයක්, මේක නිත්‍යවත්යෙන් තියෙන දෙයක් කියලා ගැටි ආකල්පෙන් ඉන්න කෙනා මේ ශරීරය අසුරුකන අනිත් දේවල් සමාජ කරගන්නවා. දුරදරුම සමාජ කරගන්නවා. තම පාවිච්චි කරන ආත්මවාහන, ජීවිතයට කරන ඔක්කොම සමාජ කරගන්නවා. සමාජ කරගත්තට කමන්නේ නැහැ. සමාජේ පාවිච්චි කරලා ගැටලුවක් නැහැ. නමුත් වරද මොකද්ද? අපි පිටාගෙන ඉන්නව මේව සමන් කැමති විදිහම තියෙනවනේ කියලා. වරද ඒකයි. දැන් බුදුරජාණන් වහන්සේ ගත්තා බුදුහාමුදුර තමයි ඒ කාලේ ඇගෙන හිටිය වටිනා මාලිගාන්නේ කියන්නේ. ජේතවනාරාම කියලා කියන්නේ. ඉතාලම වටිනා මන්දිරෙ හිටිය. නමුත් ඒ කිසිම දෙයක් සමන්ගේ කරින් හිටියේ නැහැ. මන්දිරේ ගියා උවහන්සේ අග්‍රස්ථාව කියනතුරු ශ්‍රාවකයන්වත් සමන්ගේ කියලා හිටන්නේ කියන්නේ. දැන් මේ සතන අවසාන අවස්ථාවේදී ආනන්ද හාමුදුර කියන ස්වාමීන් වහන්සේ සංගරත්නයේ මහා සංඝයා බලාපොරොත්තු වෙන ඔබවහන්සේ අවසාන ප්‍රශ්නාව කරේ කියලා. ඔබවහන්සේ අවවා අන්තිම අනුපස්සනාව ගන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. බුදුහාරවහන ආනන්ද කොන අන්තිම අනුපස්සනාව. දෙන්නේ මාන්තිම එකක් කියලා කියන්නේ මං හිතේ නෑ. කියන දේවල් ටික ඔක්කොම කියලා ඉන්නේ මම මේ සංඝයා මම මෙතන ඉන්න ඕනේ කියලා හෝ මම මේ සංඝයා මම සංඝයා පරිහරණය කරනවා කියලා දැක්ක මම හිතේ නෑ කියලා. ඒකට සමාජයේ ශ්‍රාවකයන්ගේ අරමුණ ගැලීමක් උනහසට තිබුණේ නැහැ. නමුත් උනහසට සාර්ථක වීමක් තිබුණා. මේ සාර්ථකයේ නියමිත විදියට යම් කිසි ප්‍රමාණවල නීතිගත පද්ධතියකින් විවහාරයක් ගෙනිච්චොත් ඒක ලෝක සත්‍යයන්ට උපාන් සංගත සමාජීය ප්‍රවාහාරික සංඛ්‍යාගේ සමගිය ලෝකෙට යහපතක් ඒ තුළ ලෝක ස්වීකාර දෙයක් කරන්න පුළුවන් කියන ඉස්සරහ ඉඳලා තමයි බුදුහාර සංග සමාජීය සඳහා විවිධ විදියට කටයුතු දෙකලේ විනය ප්‍රඥාප්තියගේ හඳුනා ගැනීම කළේ. ඒතකොට කියනතුනේ මෙන්න මේ ලෝකයේ ස්වභාවය තමයි අනිවිද දේවල් මේ බාහිර ඔක්කොම දේවල් දෙන්නෙ මිදෙන්නේ නෑ මේවා. දැන් සින්දුවල තමයි කියනවා නේද ජීවිතේ හැම ලක්ෂණයි. දැන් අපේ ජෝම්බයි කියන කියනවා නේද? එක එක මල්ලට උපමා කරන ජීවිතේනේ. ගැලුම් මල් වගේ, ඇපල් මල් වගේ කියලා කියනවා නේද? ඔව් ඒ කියන කාරයක් කියනවා. නමුත් සින්දුවනි කලක් යනකොට දැන් ওই සින්දුවම කියලා වැඩිට නිවන්තුක දැන් වතුන් බදගෙන. මුටි කාලෙන්න පුළුවන් නේද? ඒක නම් දන්නවා ජීවිතේ මොන මාල් වගේද කියන එක. ඒකෝර තමයි තේරෙන්න ගන්නේ. මේ ඔය ඒකෝර දැන් මිනිසා බලන්න ඉතර මේ සාහිත්‍යයේ කලාව කියලා බොහෝ විට අපි මේව කරන්නේ මේ අවිද්‍යාවෙන් තමයි මේව කරන්නේ. මොකද අවිද්‍යාවෙන් පස්සල කියන ප්‍රමාණයට ලෝකෙට පුළුවන් අපිව අපි වෙනද කාණ්ඩ විදියට පත් කරගන්න අනිවේ වැඩි කරගන්න. නමුත් බුදුරජාණන් වහන්සේ දහමෙන් කරන්නේ මේ ජීවිතයේ සැබෑහත්කම කියලා දෙන එක. මේ නිවිලි කියන පිටුවට මේක ලොකු ආධිනියක් මේ තියෙන්නේ. මේ ශරීරයේ අපට සුවයක් කියන නැත්නේ නේ. මේ දිවිදියේ සැපයක් උදා දේශනා කරන ආදිත් උදා භෝගෙත් අනිත්ක කිව්වා. නමුත් මේ සිත්යන් වෙනකෙනි සාවකාලිකයි කියන සැපයන් වෙනස් වෙනවා. අපි දැන් බලන්න අපේ සැපයක් නම් කියන හැමදාම එක වගේ තියෙන්න ඕන නේද? ජීවිතේ යම් සැපයක් නම් එක වගේ තියෙනවා. නමුත් ඕනම දෙයක් කරන්න අලුත් අත්දැකීමක් යම් දෙයක් අපි බඩුවක් ලබා ගත්තත් පුද්ගලෙක් ලං කරගත්ත උපරි මේකේ සතුටවල කියන අවුරුද්දයි. අවුරුද්දක් නෑ. නමුත් ඒක ලබා ගන්නට පස්සේ ඒක සාමාජිකයක් වඩපත් වෙනවා. උපාධියක් වුණත් නෙමෙයි මේක ලබා ගන්නට අන්තිම ලොකු වංගාවක් කියලා ලබා ගත්තට පස්සේ ඒක සාමාජිකයක් වඩපත් වෙනවා. වාහනයක් වුණත් නෙමෙයි. අලුත් නිවසක් වුණත් ඉඩමක් වුණත් මේ හැම දෙයක්ම ඒක ලබා ගන්න අත්පත් කරගන්න තමයි විතරයි මේකුවේ තියෙන්නේ. අත්පත් කරගත්තට පස්සේ ඒක සාමාන්‍ය දෙයක්. එනිසා නිමිති අපි කිව්වට පින්නතුනි ඒ කිසන දේවල් හැබැයි සමේව වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන අවස්ථාවේ පිටුපත පස්සෙන්. අපි වැඩිපුර අපේ ජීවිතයේ ආශා කරන අපේ ශරීරයට. අපේ ශරීරයේ ලක්ෂණ කියලා කල අපි දුවා ආසයි. මේ ආශාවේ හැමතේ සතුටම වෙන හැමදාම තියෙනවා. නම් කියන ත්‍රිජිකටි කපේ මේ ශරීරේ දිනපත් කරන එක්කම අපිට හිතෙන ඉක්මනට මේ ශරීරේ නිදාස්ල යන යන්නම් හදයි කියන්නේ. ඒ කියන්නේ පින්තුනේ මෙන්න මේ ජීවිතයේ තියෙන මේ නිසලු භාවකින්ද. එතකොට බුදුරජාණන් වහන්සේ ගහමින් කරන්නේ මෙන්න මේ නිසලු භාවයෙන් අදෘෂ්ටි කරමින් ලෝකයාට ඊට වඩා සාරවත් දෙයක් කරා පුත්‍රයන් නබුරු කරගෙන විදහාමින් කරන්නේ. එතකොට මේකට විනාසම් නැති කල විතරක් නිකන් ඉන්නේ නැහැ. මේකට වඩා ඉහළ තැනක අපේ හිත තියෙනවා. දැන් වඩ පුදුරගෙන බහස්සේ දේශනා කරනවානේ අපි හිතන්නේ මේ ලෝකේ තියෙන දේවල් ඉතලා මාත්පාදේ කියලා නෙමෙයි. රජ කෙනෙක් වශයෙන් ඕල් කෙනෙක් කියනවනම් අපි හිතනවා වාසයක් ලැබෙනවා කියලා. දැන් අනිපති කෙනෙක් වශයෙන් හෝ යම් කෙනෙක් වශයෙන් ඉන්නවනම් අපි හිතනවා වාසයක් ලැබෙනවා කියලා. ලොකු වස්තුවක් තියෙන ව්‍යාපාරිකයෙක් නම් හොඳට යාන වාහන තියෙන කෙනෙක් ඉන්නවනම් අපි හිතනවා වාසයක් ලැබෙනවා කියලා. බුදුහාමර කෙනෙක් මේ වරක් දේශනා කරනවා මනුස්ස ලෝකෙට සාපේක්ෂව සාදු ප්‍රමාණයකට දෙන්නේ ලෝකෙ. දිවිලෝකේ පලයන් දිවි ලෝකේ මනස ලෝකයට සාපේක්ෂව සාතුතුමා දිවි ලෝකේ උන්වහන්සේ සංසන්දනය කළ කියනවා මනස ලෝකේ ඉහළම සැප විඳින කෙනෙක් ඉන්නවනම් මනස ලෝකේ ඉහළම සැප විඳින කෙනා අර දිවි ලෝකෙන් පලයන් දිවි ලෝකේ සාතුතුමා සාගිර දිවි ලෝකේ ඉඳාගෙනම තරන්නත් වටින්නේ නැහැ කියන්නේ. ඒතකොට කිව්වොත් මේ වගේ වෙනසක් මේ විශ්වයේ තියෙනවා. ආයත උනත් අපට අවුරුදු 80ක් 30ක් අපට සාපේක්ෂව අම කීට වඩා ඉහළ ආයත වෙන්න සත්‍යයන් මෙරෝක ඉන්නවා. එතකොට ධර්මය අපි ධර්මයේ ශ්‍රවණය කරනකොට අපි මේ විශ්වය ගැන තේරුම් ගන්නකොට සත්‍ය මොකදින ස්ථාන දුක් විඳින කැපෙන සත්‍යයන් ගැන තේරුම් ගන්නකොට අපි කියන දේ ප්‍රාර්ථනා කරන්නේ නැවත ලබනාත්මක අපේ ගෙදර ඉපදෙන්න කියලා. නැවත සමහේ දරුවන්ටම සමහට ලැබෙන්නකෝ මේ ගෙදර ඉපදෙන්නේ කියලා මෝ ප්‍රාර්ථනා කරන්නේ කියන තුනේ ධර්මයේ හරියට ගන්න නැතිය. මේක වඩා සැපෙන්නේ දැන් මේ විදිහේ තියෙනවා. නම් ඒ තැන් වලට වඩා බුදුහාම රජයේ කලේ මේ ලකුණු වාස්තාවෙන් ධර්මයේ ප්‍රතිඵල ගන්න. එනිසා පින්තුනි අමිනිරි දේවල් තමයි ලෝකයේ යම් තාක් පුරට නිිරේකෙන් ඉසාර දීතම නම් අපි ඇස පිනවන දේවල් කරනවා. ඇස පිනවුවා කෝපම විතරක් දකිනවා. දැන් කුඩා කාලේ අපි නොයෙක් දේවල් අපි ආශා කරලා සෙල්ලම් බඩුවට සෙල්ලම් බඩුවට දැක්කොත් අපි හරි ආසයි. බැලුම් බෝල දැක්කොත් අපි හරි ආසයි. සුදා කාලේ පරිසර ගන්නකොට අපි හරි ආසයි බොන්නේ කන්න හරි ආසයි අපි ඇස පිනවන කාරණ කියා. නමුත් ඒ පිනවක් ඇස පිනනතුනේ මේ දකින්න රූප වලින් අද අපි ඇස පිනවන්නේ. අද අපි වෙන දේවල් ආසන්න කරන්නේ. කණි පහර දේවල් කිමෙත් අපදාන උපාසනා කරනදී. එතනට තින් දුහා ඉස්තර කාලෙම දැන් නම් ඉස්තරම නේ. සංගීත සංදර්ශනයව බලන්න උපාසනා කරන්නේ හැටෙම්ම ගණන් පයින් යනවා රැඳෙන්නේ. ගිහියට දැන්න නෑ දෙන්නේගෙන ඉතගෙන ඉඳලා මඩ ගාගෙන නේද උදේ පාන්දර 5 වෙනෝ නිදි මරාගෙන මේ කනගෙනවනේ කියලා දිනනවා බලන්න කියන වැඩ දෙයක් නෑ මේ මේව තමයි කෘත්‍ය කියලා කියන්නේ අවුරුද්දක් ගන්න බලන් ඉන්නතුනි අවුරුද්දක් ලම් වෙනකොට මොනවද අපි සිදු කරන්නේ අපි අවුරුද්දේ මාස ගාන අම්බතර උදැල ඉතුරු කරගෙන ඉඳලා ඉඳනම් කඩ කරන්නේ අපි කරන්නේ වෙනදට වඩා මෑම් ගේම් ටිකක් කියනවනේ වෙනදට වඩා ඇන්ඩෝ ටිකක් කියනවා දිනකට වඩා රටින් ටිකක් ගියේ නෝනේ අපි සිදු කරන්නේ අවුරුදු කාලේ නගරයේ කුඩ මහා නැහැනි උත ගොඩන කෙනෙක් ඉඳගෙන බැලුවටින් මොනවද පේන්නේ අපට අවුරුදු කාලේ නගරයේ උත ගොඩන කෙනෙක් ඉඳගෙන බලනකොට පේන්නේ මොනවද කල්ලා ඉන්න කතිය කරන්නේ ඒකනේ හේතුන රණ්ඩු වෙනවා ඒ කියන්නේ ගෝරියක් කියලා හිතෙන්නේ ඇයි මේ ඇඳුම් තෝරනවා මේ කැම්ප ගන්න යනවා මේ රටින් ගන්නවා මේ මොකද කරන්නේ එක හැයකට එක දවසකට තින්නතුනි මේ ඇස පිනවන්නේ මේ කණේ සම්පූර්ණ පිනවන්නේ මේ දිව පිනවන්නේ මේ ගන්න උත්සාහයක් නේ අන්තිමට අවුරුදු දවස් කිහිපෙක ඉඳලා පස්සේ මොකද වෙන්නේ අර විඳපු සුවයන්ට එහෙම තියන දේවල් ඒව නිකන් කීනියක් දැක්ක වගේ මේ කීනා කීනා නම් ටිකක් හදන්නද මේකෙන් ඇදෙන්න මහන්සියක් ඇතිවතාව ඈ හරි වෙනසක් කරන්නේ ඉතින් මරලා රකින්න බද්දු කරොත් අහලා නේද එම මාන නිමරාගෙන ඉඳලා මහා දුක අපේ සැපේ කියලා නේ මේකට තමයි අපි ලෝකෙ සැපේ කියලා දිනන්නේ අපි. ඒතකොට බුදුහාමුදුරුවෝ දහම දේශනා කරන්නේ මෙන්න මේ සැපේ මේක ආස්වාදයක් තියෙනව නැත්තේ නේ. නමුත් මේක අල්ප ආස්වාදයක් තමයි ආදීනවා. අපි යම් සහ ප්‍රමාණයක මෙයදෙනවා. අවුරුද්දක් වෙනවා වැඩිපුර මිස් ගන්න වෙන්නේ. වැඩිපුරම තුවාල කරගෙන අවුරුදු 10,000ක් කට උරන් ඉන්නේ. ඒක හරිය වෙනම සූදානම් කරගෙන ඉන්නේ වාක්කුණියම. දන්න එකකට එන්නේ ඉස්සර කට්ටිය. ඒතකොට පින්නතුලින් මෙන්න මේ අපි ඉන්ද්‍රියන් කෙනෙකුනේ මේ ලබන සුවය අපි අපට කෙලිතුඩ පින්නතුලින් මේ වතු ඉතන තරම් සුවදායි කියක් නෙවෙයි. ඒතර බුදුරජාණන් වහන්සේගේ තහනම් කරන්නේ මෙන්න මේ සැපේ තියෙන වටිනාකම මේ තියෙන අනුභව කෙරුම් කළ දීලා. ඊට වඩා වටිනාකමක් මේ ජීවිතේ තියෙනවානේ කීිට කෙරුම් කළ දෙන්න. දැන් අපි දන්නවා දැන් කාලයක් මේ පින්නතුන් දරුවෝ හදනවනේ ජීවත් කරනවා. නමුත් ඇතැම් විට දරුවන් හැටියෙන් වුණත් අවසාන කාලේ වරි විට අවසානයේ අපි ජීවිත අක්ෂරල යන මොහොතේ ඒ දරුවෝ වෙන දෙයක් හිතනකොට ඒ ඥාතියෙක් ගැන හිතනකොට සමන් හදපු නිවර්ත සමන්ගේ විතම මේ අක්ෂරල යන අධ්‍යක්ෂ වෙනකොට මොකද වෙන්නේ කියන්නේ අපිට ලොකු සංවේගයක් යන්නේ මෙච්චර කාලයක් මේ ඇති කරපු දේවල් වලින් දානයක් කොට ඒතකොට මේම හැමදාම සමන්තමයි කියලා පුළුවන් නම් මේක තුනේ ගැටලුවක් නැහැ. නම් ජීවිතේ ස්වභාවයෙන්ම මේ හැමදේම මොහොතක්වත් වෙනස් වෙනස් නැහැ. ළමයේ තුන ළමයේ හය වෙනස් වෙනවා හිත වෙනස් වෙනවා ළමයේ ආකෘති වෙනස් වෙනවා රූපේ වෙනස් වෙනවා. ඒ වගේම දැන් අපි මේවට කියන ආසාවත් වෙනස් වෙනවා. ඒතර මෙන්න මේ වෙනස් වීම තුළින් මේ වෙනස් වන්නේ අනාත්මින්ද? අනාත්ම කියලා කියන්නේ අපට මේ විදිහට මේව පාලනය කරගන්න බැහැ කියන එක. කොච්චර නිරෝගී ශරීරයක් තියෙන කෙනෙක් වුණත් මේ නිරෝගී බව හැමදාම නැහැ. කනට සමන්තම සමාගේ ශරීරයේ හසුරුව ගන්න බැරි අවස්ථාවක ඉන්නේ. පින්නදී හැබැයි මේ ශරීරයේ ආත්ම නම් මේ ශරීරයේ සමන්ත පාණි කරගෙන පුළුවන් වෙනවා. මේ ශරීරයේ වයස යනකොට වයස කියන්නේ මුදව ගන්න පුළුවන් ප්‍රතිමාව තමයි. මේ ශරීරයේ ළඩ වෙනකොට ළඩ වෙන පහේ මුදව ගන්න පුළුවන් පහ මේ ශරීරයේ අපිට තියෙන ඕන මේ ශරීරයේ ආත්ම නම් බුදුහා විසින් දේශනා කරනවා. නමුත් මේක අනාත්ම දෙයක් මේක අපිට කැමති විදිහට හසුරුවන්න බැහැ. මේකේ ස්වභාවයේ මෙහෙම පස්සෙනවා. ඈ රබර් කෝලයක් අරගෙන වතුරේ දාලා මේ රබර් කෝලේ වතුර යට යන්නේ කියලා ප්‍රාර්ථනා කරලා ඒක වතුරේ යන්නේ. ඒක ස්වභාවය ගන්න වතුර උඩ තියෙනවා. ගලක් අරගෙන වතුරට දාලා මේක උඩ තියෙන්න කියලා ප්‍රාර්ථනා කරාට ගල වතුර උඩ තියෙන්නේ ගල වතුර යට යනවා. ඒක ස්වභාවය. ඒ වගේ තමයි අපි උපතේදී ලබාගත්ත මේ ශාරීරිය. ඉපදෙච්ච මෞතුකේ පිළිසිඳ ගත්ත මොහොතේ පණම වෙනස් වෙන මේක තියෙනවා. ඒ වෙනස් වෙන්නේ කියන දෙයට මොකද උනේ මාත්‍ය අපේ ඉන්න ඇවිල්ලා මේ කය මේ භෞතිකය මගේ කරගත්තා. මගේ කරගත්තට පස්සේ අපි සසරගෙන ආව කර්ම ශක්තියන් විඥානය සමඟ මාකෝ කර්ම බීජයන් අපේ විඳා. ඒ කර්ම ශක්තිය ටිකට මොකද උනේ? ඒ කර්ම ශක්තියත් එක මේ හිතේට ආවට පස්සේ මේ ශරීරය මගේ කරගත්තා. මේ ශරීරය මගේ කරගත්තා. මගේ කරගත්තේ මොකද්ද? අර වයස කියන ගිරාපත් වෙන දේ. එතකොට ශරීරයේ ස්වභාවය තමයි මේක ටිකෙන් ටික දිරාපත් වෙනවා, ළඩ වෙනවා, මරණයටපත් වෙනවා. මෙහෙම පත්වෙච්ච මේ වෙනම කියන දෙයක් අපි මේ කපේ කරගත්ත, අපි බදාගත්ත මේක බදා කියන පස්සේ මොකද කරන්නේ? බදාගෙන මේක ලස්සනට කියනවා අනේ මගේ ශරීරය ලස්සන ඇගිල කියලා. මේ ශරීරය දිරාපත් කරනවා අනේ මගේ ශරීරය දිරාපත් වෙනවා කියලා කෑගහනවා. මේ ශරීරයේ වේදනාවක් එනකොට අයියෝ කියලා කෑගහනවා. ඉන්නුත්‍රි සැකලෙස්ම මේක වෙන්නම සත්‍යයක් මේක. වෙන්නම න්‍යාම ධර්මයකට ඇවිත් දෙයක් අපි මේ කටේ කරගන්නවා. අපේ කරගත්තට පස්සේ අපි මේක කැමති නෑ වෙන වෙනවද? අපි හිතන්නේ අපි කැමති විදිහට ආත්ම දෙකක තියෙනවා කියන එක. නමුත් එහෙම ස්වභාවයක් මේකෙ නෑ. ඉත මෙතනින් ගෙන්නකොටම ඉන්නුත්‍රි මේක කිසිම දෙයක් අපට හඳුනන වෙනමකට පත් වෙනවා. ඊට පස්සේ අර අහකට අපි මේක වෙනස් වෙනවා. ඊට පස්සේ විඥානීය සවස්තනකට සම්බන්ධ වෙනවා. විඥාන යනවා කියන කතාව පුදුහම නේ දෙනස් තැනකට සම්බන්ධ වීමක් වෙනවා කර්මඬෝක. එතකොට තවත් ශරීරයක් අපි ගන්නවා. අල්ලගත් සංකල්ප වෙන්නේ එතකොට ඒ ඉදිරිපත් කල්පනා කරන එකමගේදී. ඊට පස්සේ ඒකත් ඒ වගේම එක සාකච්ඡනකම් හොඳයි කියලා හිතා ඉන්නවා. සතර ගමන කියන්නේ මේකයි කියන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට මෙන්න මේ හැටියට තීරුම් අරගෙන මේ ශරීරයේ තියෙන ආසාව අඩු කරගන්න පුළුවන් නම් ඒ විතරක් නෙවෙයි තමන්ගේ හිතක තියෙන ආසාව අඩු කරගන්න පුළුවන් නම් කිතක් කියන්නේ වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ කොටස් හතරට සම්පූර්ණ ස්කන්ධ පංචකයෙන් මට තියෙන ආසා ගන්න පුදුමක අපි අඩු කරගත්තා නම් සමන්ගේ ශරීරයේ තියෙන ආසා වැඩි වෙනත් එක්කම බාහිර දේවල් තියෙන ආසා අනිවාර්යයෙන්ම අඩු වෙනවා. හරියට මේන ස්විච් එක ඔෆ් කරනවා වගේ මේන එක ඔෆ් කරනකොට මනසේ ඔක්කොම ඔෆ් වෙනවා. ඒ නිසා බුදුහාමගේ ධර්ම කියන්නේ බාහිර ලෝකෙ හොයාගෙන ගිහිල්ල විසඳුමක් එක ධර්මයක් නෙවෙයි. බුදුහාමගේ ධර්මයෙන් කරන්නේ සමන්ගේ තේරුම් ගන්න. සමන් තේරුම් ගත්තොත් ලෝකෙම තේරුම් ගන්නවා. මේ තමයි ශරීරයේ ස්නාහ අඩු කරගත්තා නම් ලෝකයේ ස්නාහ අඩු කරගත්තා. මේ ශරීරයේ ස්නාහ අඩු කරගත්තා නම් ශරීරයේ ලැබෙන දුක අඩු වෙනවා. මේ ශරීරයේ ස්නාහ අඩු කරගෙන මේ දුකින් අඩු වුණා නම් බාහිර දේවල් වලින් එන දුක සමාජයේ නෑ. දුක එන්නම පින්නකින් කොහක් නිසාද අපි මේ දේවල් මගේ කරගෙන තියෙනවා. දූදරුවන් වෙනස් වෙනකොට දූදරුවන් ලැබෙනවා අපි හඳනවා. අපිටත් නා අඬන දූදරුවන්. අනේ නෑ. අපි මගේ කරගෙන තියෙන්නේ මේක මගේ කියලා මම හිතන්නේ. දරුවා මගේමයි. ඇතැම් විට මම වරු විතර මගේ කරගෙන ඉන්නේ මගේ නෙවෙයි කියලා. මුතෙන් එහෙම අත් වෙන තුරු ඒ ළමයා karma රෝගවක් අස්සේ. එතකොට මේ ලෝකෙ හැම දෙයක් ගැන මේ තත්ත්වෙ ඉන්නයි. ඒ නිසා බුදුහාඳුරතනන්නේ මෙන්න මේ අවබෝධයක් කරලා දෙන්නේ. මේ අවබෝධය ලබා දීලා මේක කියන ආත්ම අවිකමත් එක්කම වෙන්නේ මොකක්ද? අර අනිත් ගැටලුවට කිසිම නෝක් කොටි. දැන් මේකට කියන ආත්ම අවිකමත මානෙ නැති වෙනවා. අනිත්ට දෝෂ රෝග නැතිවම සොබේ අඩු වෙනවා. අනිත්ට ද්වේෂකට සොබේ අඩු වෙනවා. දැන් සමහර තේරෙනවා නම් බෙලිබෙලි වන්නකොට මේ ශරීරයේ මේක මනාත්ම දෙයක් කියන. හරියට කිහෙල් දෙකක් අර කොටස් වෙනසල වන්නකොට මැද කිසිම හරයක් නැහැ වගේ. සමහර ශරීරයක කොටස් ටික බෙලිබෙලි වන්නකොට තේරෙනවා මේක කිසිම හරයක් නැහැ. එහෙනම් සමහර තේරෙනවා මේක අනාත්මයි. එනිසා තමන් බාහිර පුද්ගලයන්ගෙන බලන තමන් මෙච්චරක ළමනාපල කිදීන කවුරු හරි මේ කාර්ය මෙච්චරක ළමනාපල කිදීයකට තේරෙන තමන්ට අර අමනාප තම ඔක්කොම හඩ වෙනවා. ඒ වගේම කාට හරි දැඩිව ආසාවෙන් කිදීන කාර්යයක් හොඳ ಗುಣ tie කියන්නේ කියනයි ඒ ಗುಣ tie එකම වැරද හඩ වෙනවා. දැන් අපිට හිතන දොස් කියන්න හොඳ නැහැ ಗುಣ කියන එකම දැන් කියන. තම පිළිතුරේ බුද්ධියෙන් ඉන්නට යනකොට ಗುಣ කියන එක අඩු කරනවා. ಗುಣ කියන තරමක් කෙනෙක් නැහැ මෙතන. නමුත් අපි ගුණයක් කියන අනිකට ආදර කරගන්න හද වෙන සමාජයක් හද වෙනවා. නමුත් පිළිතුරු ප්‍රමාණය සම්බන්ධවදී ධර්මයේ අදහන් වෙනවා නිවනක් කියනවා නිවන විඳින කෙනෙක් නැහැ. කර්මයක් පිට වෙනවා කර්මයේ විඳින කෙනෙක් නැහැ. දුකක් කියලා දෙයක් ලෝකේ තියෙනවා දුක විඳින්නෙක් නැහැ කියලා. එනිසා පිළිතුරු මෙන්න මේ අවබෝධය කරා පියා යුතුයි. මේ අවබෝධය කරා යන ගමනේ ආරම්භක පියවර තමයි සත්පුරුසාන්තය. සත්‍යයෙන් දැන සත්‍යඥාන ඥානයෙන් අපි මේ සත්‍යඥාන අහන්නට ඕන. මේ සත්‍යඥාන අපේ ජීවිතේ සම්මා දිට්ඨිය කියන දැක ගන්නට ඕන. සම්මා දිට්ඨියේ නිවැරදි දැක්මක් ඇති කර ගන්න කෙනා පිටුතුනි. අමා තේරුම් ගන්නවා මේ දුක බාහිරින් එන දෙයක්. මේ අභ්‍යන්තරේ ඉන්න කලින් බොහෝ දේ තේරුම් අරගෙන එක පැත්තකින් සිල්වත් වෙනවා. සිල්වත් වෙනා කියන්නේ කිතාව පුරට සමාගයේ කායවචනේ සම්බර කරගන්න. උදාහරණම කය සම්බර වුණොත් වචනය සම්බර වුණොත් සමාන දුක වැඩි වැඩි වෙනවා කියන එක. ඒක හැකිතා කය පාලනය කරගෙන ඉන්න මොකද කායිකව වාස්තු කෙන්නේ කයේ දින සම්බරේ ඉන්න. දැන් අපි කාට හරි කියවොත් අපිට පිළි ගන්න වෙනවා. කාට හරි බැලුවොත් සම්බෙන් දැන් ගන්න. ඒක නම් එකක් දෙ වෙනස සමාන ගන්න ධර්මයේ ප්‍රාථමික පියවර තමයි සම්මාදිකයේ මූලික පියවරේදී අපි කය වචන සම්බර කරගන්න. සම්බර කරගන්නේ හරියට නිසා නෙවෙයි මෙලවදීම සමාජ ජීවිත දුක් කියලා ඉරගවල යන වෙනවා. උසාවියක් නැහැ අපිට. අන්නේ දුක් ටිකෙන් සමාජ නිදහස් වෙනවා. ඊළඟට මානසික දුක් ටික අපි කොච්චර පාතික බෞද්ධකම් වලින් නිදහස් වෙයි කියලා මානසික දුක් ටික අපිට නිදහස් වෙන්න බැහැ. ජීවිත අතුත්තික පැත්තක් තියෙන කොච්චර දරුවෙක් කියද ගෙදර පිරෙන දුවලා රෝයි කියද. ගෙදර පිරෙන බඩමක තුන ලොකු වන්නක ලොකු බංකරාවක නිදහස් වෙන තුනි මානසික ලොකු ඉඩක් අපේ තියෙනවා. ඉතිවසක් ආරවට තියෙන මහා නිරසක් මහා අතෘප්තිකර භාවයක් එන්නේ. හොඳට ඉගෙනගෙන මහා ආචාර කෙනෙක් වුණත් මේක තියෙනවා. ලොකු ඉස්පාවක් වෙනවා ජීවිතේ. ඒ වෙන කාලයක් වෙන මොකද වැඩි වෙනකොට තමයි මේ යාළු අඩු වෙන ටිකෙන් ටික. අර තමයි මේ ඥාති මිත්‍රාදීන් තමයි තම වයසේ කීයද ටිකෙන් ටික මියනවා. එතැන් තම වයස යනකොට තමයි සමගෙ නෙන්නේ එකක් තියෙන්නේ. ගෙදර ගාවත් ළමයි ළපදි හම් වෙන්න තමයි එන්නේ. තමන්ගේ රටේ කතා කරන්නේ තමයි දුකයි ඊටම. නමුත් සමන්ගේ අභ්‍යන්තරයේ ගුණයක් නගාගත්තට පස්සේ තමයි තේරෙනවා මේ බාහිර නෙවෙයි ත්‍ෘප්තිය තියෙන සමන්ගේ අභ්‍යන්තරයේ මානසික සුවය සමාධිත දිනපතා සමාධිත කරනවා ධානාදී රඳා ගන්නවා ඉතලම මානසිකත්වයේ ඉන්න මේ සුඛ ඇති දෙයක් ගන්නවා නියම මානසික සුවය සඳහා තමයි කටයුතු කරනවා. පින්නතේ නිසා ලෝකයේ බෝධන වර්ධවාදී විද්‍යා අනිත්‍ය දේ නිර්යණය නිසා ඉන්න ඒ වගේ අප්‍රිය දේ අප්‍රියදී පින්හලෙක දැන් මේ ශරීරයත් එක්ක සමායතම ගන්න මේක අප්‍රියදී නම අපි හිතන්නේ මේක ප්‍රියයි කියලා. ඒ වයසටම ගිහින් එක්කන් වෙලා මනසට වගරෝගු වෙන කෙනෙක් නැහොත් මේ ශරීරේ ප්‍රියදීද කියලා. හොඳට විස්තර කරලා දෙන්නේ. ඒ වගේම ටිකක් ජීවිත ආවෝදේ ලැබෙන්න අපි සෝහල් වලට යන්න ඕනේ තියෙනවා. ඉතින් අපේ ලැබු ඉන්න ඕනේ. ජීවිත අවස්ථාවලදී ඔය ලැබු ඉන්න වාඩි වලට දුක් විඳනයි දැත යන්න ළමයි කෙනෙක්. ඉන්න බලගෙන ටික. ඒ වගේම පුළුවන් නම් අය සෝහල් වල හැම වෙලාවෙම යන්න අමාරුයි. ඔය ශරීරයෙන් කපන්න ස්ථානෙ ටික බලගෙන කල්පියන් ඉන්න. ජීවිතේ කියන තැනින් ලොකු ආවෝදයක් අපිට මේත් එක්කිනවා. අපි මේ වගේ දෙයකට නේද මෙච්චර ආශා කරන්නේ. එහෙනම් මොකදේ ගතියම කියන්නේ තවත් කියන්න පුළුවන්. ඈ හැබැයි දෙකලාගේ නමයි නම පිළිදෙන්නේ නැහැ. මේ නමයි හතර පහ දෙනා එකලා කියලා ගන්න පොඩි ළමයි. මේ එනවා ඊළඟට තමයි තියෙන තුනේ දුක්ඛ සුගත රූපේන. අපි දුක් වේවත් අපදේක දෙක හිතන්නේ. අපි දැන් මෙතන හැකියාවක් ගැන කියන හැටියට මේ පිළිතුරු හැකියාවක් කරන්න ඕන. නමුත් මේ හැකියාවක සැපදයක් තියෙනවානේ. අපිට තියෙන අනුභවයකින්. නමුත් මේ තුන සැබෑරිත්ම ගත්තට මේ දුක්ඛාමක දේවල් සැබෑසුමක් කියන මාර්ග ප්‍රයත් කරා යන ප්‍රයත් අන්න ඒ ප්‍රයේ ලබන කෙනා පිළිතුරු අනිත් දේවල් වලින් දුකාවත් ඔය දුක් ඉඳ ගන්නවා. ඕකේ ඊට වඩා ඉතන මාර්ග ප්‍රයත් කියන්නේ. දැන් මේ මානසික සුවේ නොලැබෙන කෙනා තමයි පිළිතුරු සමන්ගේ රූපයෙන් සුදාපෙන්යන්නේ. ඒ වගේම සමන්නාගත උපාලි තුලින් සමන්නට සමාන්තර රැකිරක්ෂාව තුලින් සමන්ගේ ඥාතින් ගැන කියලා සමන්ගේ බෝධරුවන් මෙහෙම දැන් ඉන්න කෙනෙක් කියලා අනිත් අයගෙන් සතුට වෙන. මේ ප්‍රශංසා බලාපොරොත්තු වන්නේ මෙන්න මේ ධර්මයේ තුලින් ආස්වාද ලබන බැලිය. ධර්මයේ තුලින් ආස්වාද ලබන්න ගන්නකේ තමයි මේ බාහිර දේවල් ගැන විපාක කියන්නේ. එනිසා යන අවශ්‍ය වෙනවා බාහිර සමා පරිහරණය කරන බඩු පාන ටිකෙන් තමන්ගේ රූපේ නැත්නම් තමන්ගේ ඥාතියින්ගෙන් තමන් කීර්තිය බලාපොරොත්තු වෙනවා. නමුත් වෙනතුනි ඉහළම දිනුවක් ළමන් ළමන් අපි මාසික සුවයක් ළමන් ළමන් අපිට මේ අනිත් එකේ කීර්තිය අවශ්‍ය නැහැ. මොකද අනිත් එකේ තියෙන කීර්තිය වෙනස් වෙනවා. අද හොඳ කියන කෙනා මේක දොස් කියනවා. එනිසා සමාන ආශ්‍රමක දිනු වෙනකොට තමන්ට බාහිරය හොඳ කිව්වා දොස් කිව්වා එක නිකයි අමාරු ඉදිරියට වඩා මාසික සුවයක් සමාජයක් ඇතුලේ තියෙනවා. එනිසා ඒකේ ලබනන් පිනතුනි තමයි අහන්නට ඕන. මේ අපි මේ සුවේ දේවල් ලබන්නේ අපි මේ ඉස්සෙල්ලා මේ ස්කන්ධ පංචකය පිළිබඳව. දැන් මේ දුක්ඛ සංසාර රූපේ නැ කියන එක ගැන අපි මේ කතා කරන්නේ විශේෂයෙන්ම දුක්ඛය අපි සැපදේ කියලා හිතාගෙන ඉන්නේ. අපි මේ ස්කන්ධ පංචකයට උදාහරණයක් අපි කිව්වා. මතකද මේ පිනතුන්ට? ඊට කලින්. අර වදකේ කියන්නේ. වදකේ කියලා අර හිතුවරේ වල සුරම් උපස්ථාන කරමින් ඉන්නේ. කරණයක් කිව්ව මතක නැද්ද තන්නේ? ඔව් මතක නැත්නම් මතක් කරගන්න. මේ අපි කතාවක් කියන්නේ කියමු එක්තරා ධනවත් පිටුවරේ කියලා. මේ පිටුවරේ තියෙන තුනේ පිටුවරයක් එක අමනාපෙච්ච කෙනෙක් කියන. මේ අමනාපෙච්ච කෙනා විවිධ විදි උපක්‍රම කළා මියාව ඝාතනය කරන්න. නමුත් බැරි වුණා. ඊට පස්සේ මියාම ගැටපැලී මේ පුජ්‍යලයාට පිටුවරේක ගෙදරට ආමාලිගමට ආවා. ඇයිද පිටුවරේ මොනගෙන කිව්වෝ පිටුමනි මම ඔබතුමාට සේවය කරන්න මම ආවා. මට වැටුපක් එපා. මම ඔබතුමාට දෙවි දෙවියන් සේවය කරන්න කියලා. මේක බෞද්ධ සාහිත්‍ය සූත්‍රකේන සිද්ධියක් මේක කතාව. ඊට පස්සේ මේක නාම කට කරන්නේ මේ පිටුවරයාට ඉතාම හිතවත්ක සේවය කරනවා. දවස් කන්දේට අවුරුදු ගාන සේවය කරනවා. අවුරුදු 10 15ක් යන සේවය කරනවා. මියාගේ පාත්‍ර කාඩක් කලින් නැති වෙනවා. ගේදර ඔක්කොම අනිත් ඇඳලා ගත්තට පස්සේ ජයින් දරුවන් වහලා ඉතාම සුපරික්ෂා කාර්යව බලන්නම නිදිලා. මොකම කාර්යයක් යනකොට මේ පිටුවර යානියා ගැන ඉතාම කුළු කඩ වෙනවා කිස්මාක් ඇති කරගන්නවා. ඒ වගේ විතරක් නෙමෙයි මියාගේ මාලිගාවට ඇතුල් වෙන පිටු වෙන දොරටු වලින් මුර කාඩෝ කියලා හඳුනාගෙන මේ මුර කාර්යයන්ගේ කිස්මාක් දින ගන්නවා. ඕන වෙලාවක ඇතුල් වෙන පිටු වෙන තුලම මට්ටමට මියා හදාගන්නවා. මේ මහදානී නාස්තාවු කියන දෙක රාස්තාවක මේ පිටුවරේ ඉඳගෙන ඉන්නවා. මේ නිදාගි නාස්තාවේ මොකද මේ ඇක්ටිව කරන්නේ? ඉතාලි කීරු කඩුවක් අරගෙන මේ පිටුවර යාගෙන ගෙල්ල කපනවා. මෙයා මුකට සුවසේ ගේට් වෙනම පිට වෙලා යනවා. ඒක අවුරුදු ගානක් මෙයා හිටියේ. මෙයා උපස්ථාන කරනවා කියන කෙනෙක් හිටියේ මොකටද? කොහොම අර තමන්ට අවශ්‍ය දේ කරගන්නේ? මෙන්න මේ වදකියාට උපමා කරන පින්තුනේ රූප වේදනා සංඥා සංකාර විඥාන දෙන්නේ අඳ පාටේ. මේ අපේ ජීවිත සම්පූර්ණ නිවිලා අධ්‍යක්ෂණ කියලා දෙයක් ලබනවා නම් තෘප්තිය කියලා දෙයක් ලබනවා නම් ලස්සන රූප කියලා දේවල් දකිනවා නම් මේ හැම දෙයකම ස්වභාවයෙන් තියෙන තේ අවසානයේ අර වගේ දුක් වේදනාවක් වෙන දෙයක් මේ අපිට වද කියලා ඉන්නකොට තේරුණේ ඉතාමිතවත් වෙන්නේ සිටුවරයන් ඉතින් මුගා හොදාගන්න කෙනෙක් කියලා හරිම ප්‍රයෝජනවත් කෙනෙක් කියලා තමයි මෙයාට වැටුනේ. අන්න ඒ වගේ තමයි මිනිතුන් මේ අපි පරිහරණය කරන අපේ රූපය ඇතුළේ ලෝකයේ ස්ථාන ටික ඔක්කොම අපිට ඉතාම හිතවත් ඉතාම උපකාර කරන දෙයක් හැදිලා තියෙනවා අපිට. ඉතාම ප්‍රයෝජනවත් දෙයක් හැදිලා තියෙනවා අපිට. අනිත්‍ය අපිට කිලිත් ප්‍රශ්න කරනවා, අපි දෙරැක්කියාව කරනවා, මේ ශරීරයෙන් යාන්ත්‍රික වාහනවල යනවා කියන්නේ. මේක තමයි අපේ ජීවිතේ. නමුත් වෙනදින් මේක අවසාන එකක්වත්දී ඉතාම යන්ත්‍රික අවස්ථාවකට වෙනික වෙනවා. නමුත් නම්ුත් අවස්ථාවක ඉතාම තේන පැහැදිලිව තේන අවස්ථාවකදී අපිට ලොකු වේදනාවක් මේ යටි අතුරුකන් දේවලින් අපිට ලැබෙනවා. නමුත් මේ ලැබෙනවා කියලා අපිට හිතෙන්නේ නැහැ. නමුත් මේකෙන් තියෙන දේ නිදහස්ම බෑනේ තමයි. මේකෙන් නිදහස්ම ක්‍රමයේ දන්නේ දැනගෙන ලෝකෙට දේශනා කරේ බුදුරෙක්මයි. මොකද මේක අපිට දුවන්න බෑ. කොල්මනක් එක දුවනවා කියන්නේ. කොල්මලට බයි දුවනවා. දැන් අපි කොහොමද ළඟින්ම දුවනවනේ මේ කොල්මන් කියලානේ. දුවන්නේ මොකද? දැන් කොල්මන් කියන්නේ මොකටද? කොල්මන් කියන්නේ අපේ ජීවිතය දෙලෙවිච්ච හිතට නේ. ඒක තමයි මේ දුවන්නේ. ඒකවල දුවන්නේ කියලා වැඩක් නැහැ. දැන් අපට දුවල දෙන්න බෑනේ. මේ ශරීරයක් ලබන්නේ අපි තියෙන්නේ. එතකොට දුවල කොහොමද පිටරටකට ගිහින් දෙන්නත් නැහැ. ඒක දැන් අපි මිනිස් සත්ත්වයෝට පිටරට යනවා. නේද? මේ ජීවිතයේ ගැටළු වෙනකොට ඇටමිට සියදී හානි කරගන්නනේ. ගැටලුව දෙන්න හිටපස්සේ මේ අසභාවයේ තියෙන හානි කරගත්තොත් ඉද දුක්ෂ කරගෙන හිටියොත් කර්ම ගණන් අපයි. ආය එකතුවක් මැදිවට 10000 වලින් වැඩි කර දුක් විඳිනවා. ඒ නිසා මේක විරතින කරන්න තියෙන දේ තමයි අවබෝධයෙන් විතරක් තියෙන අවබෝධයෙන්ම මේ අපි අද ඇලුම් කරන දේවල් පිළිබඳව යථාභෝධයක් කරගෙන මේවට තියෙන හැම අඩු කරගන්න. මේ තියෙන රූපියට අපි ආස්වාදයෙන් ගෙන අඩු කරගන්න. එතකොට මේ රූපිය මායිත්‍ර කියන අපි හරි මෙයා සතරයි අතරවත් අපි දන්නවා මේක යථා ස්වභාවය මේක. මේක අපිට වෙනස් කරන්න බෑ. ඒ නිසා අපිට කරන්න තියෙන එක දෙය තමයි මේකට තියෙන ආත්ම අඩු කරගන්න එක. ආත්ම අඩු කරගන්නවත් එක්ක මේකට තියෙන දුපාඩු වෙනවා. ඒ නිසා යම්කට වැඩිපුර ආශා කරා නම් දූදරුවන්ට වැඩිපුර ආශා කරා නම් පොඩි දෙයකින් සම්පාරයි. ධර්මයෙන් ඉතිමම අපි කරන්නේ මේක වෙනම දෙයක්. ආශාව අඩු කරගන්න ඕනේ යුතුයන්ට ඉතුරු කරගන්නවා. අන්න ඒ සඳහායි වෙනතන අපට මේ දුකෙන් නිදහස් වන්නයි සාරු ධර්මයක් සනා කළේ. ඒ නිසා තමයි බුදුහාරු කරන ලෝකේ වටිනාම දේ අපිට දීලා තියෙන දින. අපිට කෙනෙකුට ආහාරයක් දෙන්න පුළුවන් ආහාරය තුන දවසයි. කෙටනකට පරි කියනවා ඇඳුමා තුන තුන උඹලේම අවුරුද්දයි. දියත් තුන උඹලේ පස්සේම අවුරුද්දක් කීයට කීයට කාලයක් අවුරුද්දක්. නමුත් විනතර මේ දසමාවෝදෙන් දෙන මේ අවබෝධය ධර්මයේ තුන දෙන සම්මා දිට්ඨිය මේ ඉවරක දැක්ම කියන එක මේ ආත්ම දෙතරක් මේ මුළු සතර ගමනටම හේතුන දෙයක්. මේ අවබෝධය ලබා ගන්න පිළිතුරු අපි ඇලින් ගැටෙන් දෙන අදිනවා අපි. මේ හට ගැනීම නිරුද්ධ වීම කියන එක දැක්කට පස්සේ නැති පිච්චි ලෝකේ උපාදිත කියපු ආකාරයට ලෝකෙ මේ හැම අපි අඩු කරගන්නවා. ආත්ම අඩුවෙන් අනිත් පැත්තෙන් ආශාව තුළින් ඇති වෙච්ච වෙන්නේම තුළින් ඇති වෙන දුක අපිට අඩු වෙනවා. එනිසා ඒ සඳහා විමුහාන්තුව මේ සූත්‍රයෙන් විශේෂයෙන් අපට අවධානය කළේ මේ සූත්‍රයේ ප්‍රධාන සුත්‍රයා වන සීවලි කුමාරයා පස්සේ කාලේ මහණ වෙලා සුවිසාර තේජස් සාක්ෂිය සඳහා කරනවා බුදුහාමුදුරුව දැන් බලන්න සත්තාවන්ත උපාසිකාවන් තමන්ගේ මේ නාමය පෙරවණේට යනකොට ඉස්සම කැමති වුණා. දැන් වර්තමානයේ නම් බොහෝ විට දේවල් උත්සාහ කරන්නේ ඉහළ මට්ටමේ ඉගෙනගෙන ඉහළම තැනක විවාහයක් කළේ ඉහළම රටකට පිටත් වෙනවා නේ. අන්තිමට දරුවෝ දකින්නවත් නෑ. වැඩිපුර මොකද ගන්නවායි දෙමාපියන්ට දකින්නවත් නෑ. අදියෙම ඉගෙන ගන්න වෙන අතර අපමණ රාත්‍ර තරන්නේ අන්තිම කටම ගන්න. ඈ හොඳට ඉගෙන ගත්තොත් දකින්නවත් නෑ තමයි. පින්නතුනි ඒ නිසා මේ සීවලි කුමාරයා පුරා කලින් මහනුනා උන්වහන්සේ කටිලාරින් අදින අවසන්පත් වෙනා හිදී දුර ගමන් යනකොට බුදුහාමුදුරුවෝ නිතරම අහනවාද සීවලි පරිණතම් පිට එක කියලා. දිනක් බුදුහාමුදුරුවෝ ඉතිවා ජීව ගමනක් ගිය ස්වාමීන් වහන්සේලා 4-5 ගමනක් එක්ක රහතන් වහන්සේ සමග වැඩම කළා. දුර ගමනක් වැඩම කළා අතරමඟදී තුම්මහන්දියකට ආවා. අවස්ථා ගන්න සම්පූර්ණ ඇවිල්ලා යනවා ස්වාමීනි අපිට මේ තුම්මහන්දිය පාරවල් දෙකෙන් යන්න පුළුවන් අපිට. එක පාරකින් ගියොත් නුවන් ඈතයි. නමුත් සත්‍ය වාසුවම හොඳට තියෙනවා. අනිත් පැත්තෙන් යනකොට පාරේ පෙළේ නම් සත්‍ය මාස්සන් එක්කර නැහැ. ඊවල වැඩිය නැහැ. සමයට කොයි පැත්තෙන් යන්නේ කියලා කියනවා. ඈ දුර පාර දුර තියෙන සත්‍යක පාරේ යනවද කෙටි දුස්තර පාරේ යනවද කියලා ඇහුවා. බුදුහාරවහනවා ආනන්ද සියලිත පිටක ඇවිල්ලා ඉන්නේ. ඊට පස්සේ ඔය පාර කියන හැමෝ තියෙන පැත්ත කියලා. ආ එනං ආනන්ද අපි යමු කෙටි කෙටි පාරේ යමු යමු කියන්නේ. මොකද කෙටි පාරේ යන ගැටලුවක් තියෙනවා මේ පාරේ ප්‍රාහාර ගැටලුව ඇති වුණා. ඊවනි කාන්තේ වේවා යන උන්වහන්සේ ඊට දෙපැත්තේ වැඩම කළේ තැන් තැන් වලදී තව ආහාර පාන පියලා ගන්න පාන නමට මේ උන්වහන්සේ ආහාර සම්පාදනය කළා. මේ වගේ පිළිතුරු තුවිතේ හැකියාවට පාඨාන්තරේ දෙක සාමිනවහන්සේ කෙනෙක් කිව්ව උන්වහන්සේ වෙන වැඩි බණ කියන්නේ නෑ. ධර්මමාල පොතේ සාඳුර නේද? අර ආහාර පානවන්නේ. ඔයක සාමිනවහන්සේ කෙනෙක් කිව්ව ආහාර පාන එක නේ කරන්නේ. උන්වහන්සේ රහත්තර කිව්වේ. උන්වහන්සේ කරන සාමි මහත්තර තුමි හදනේක ඈත ඉඳලා ආගන්තුක සාමිනවහන්සේට සකස් වෙන ඒව කරන්නේ. දැන් සාමි මහත්තර මුගනමක් එක පිටේ නම පිළිගන්න බගෙනවන උන්වහන්සේ කෙනෙක් ඉරිත බලෙන් අභිෂාවලට පාදක වෙලා කුටි නිර්මාණය කරන ඉරිත බලෙන්. වැඩි ප්‍රධාන කුටි නිර්මාණය කළ ඔක්කොම වටම කුටි හදුවා. ඇතැම් වෙලේ සාමි මහත්තර උපස්ථාන කරන්න අමාරු නම් උන්වහන්සේ අර මනෝමය කායන් නිර්මාණය කරලා ඒක වගේ සමාන සමාන අභිෂාවලිය පුළුවන් සමාන ශරීරයක් සියයක් පංචයක් නිර්මාණය කරන්න. ඒ පන්තියක් කර නිර්මාණය කරන පාඩක එකට උපස්ථාන කරනවා. ඒ වගේම අවිගිය පෙරොත් සමිත මණ්ඩකේ හතරවැනි රේවත කියලා උන්වහන්සේ වඩාත් උන්වහන්සේ බලන් සම්මාත්‍ර පන්තිලමක් විදුහාර වැඩම කර ඉතාම දුෂ්කර වණේ වැඩන. ඒ වැඩම කරපු ආස්ථාවේදී උන්වහන්සේ කලින්ම එන බව දැනගෙන කලින්ම කුටි නිර්මාණය කළා. ඊට පස්සේ මනෝමය වශයෙන් කරන්නේ. දැන් උන්වහන්සේ කුටි විතරක් ඉවේ නාස්ථාන ඒ කියන කස්මේ ඔබල අමහතර පිට වෙනවත් එක්කම ඉස්සර අයින් කරනවා. ඉන්නු මේ වගේ පුලිසියෙන් හැටියට සානුවහන්තර හිටිය අතරේ විශේෂ කට කැඩුවා සම්බන්ධ නරු කරනවා. කැඩු සානුවෙන් කච්චලා දෙන්න බොහෝ අය කැඩු සානුවෙන් මේ කැඩු සානුවේ ඉතිවිලි සානුවෙන් පින්තූරය තියාගෙන නම් මතක තියාගන්න. ඉතිවිලි සානුවෙන් පින්තූරය තියාගත්තට කමන්නේ නම් මේට වඩා කාර්යක පින්තූර තියෙනවා නැතේ. අබුදහරන්නේ තියෙන ප්‍රාගම මහතර ගත්තොත් ඒ වඩා සරුවත් නාන්දරන් ප්‍රඥාවෙන් අපි temp සරුවත් නාන්දරන් ඒ නිසා බුද්ධිය ගැන හිතනවා නම් සරුවත් නාන්දරන් තියාගන්න බඩගෙන හිතනවා නම් ජීවිතය අර තියාගන්න නමුත් අපි දෙන්නම කරු කරනවා නම් මහන්සල දෙන්නම නිවේ සියලුම කාර්ය මහන්සල වටිනවා නමුත් අපි වැඩිපුරම බුද්ධිය නැත්ගෙන වැඩිපුර සැලකිලිමත් වෙනවා නමුත් ප්‍රතිලාභය වෙනත් අපි සැලකිලිමත් වෙනවා නැත්ේ වෙනත් වෙනුතුනි අපේ සම්මුඛාන්ද තුවිසාර සේවයක් මේ ස්වාමීන් වහන්සේ ඉඳලා එන සාමි සුඛාවසන මෑණියන් ඉතත් සුඛාවසාරු කරගෙන දේශනා කරපු සූත්‍රය තමයි මේ සුඛාවසන සූත්‍රය කියලා කිව්වේ හොඳයි කාලෙක මුණා අපි අද මේ සාකච්ඡා කරේ සුද්ධකනිකාය උදාන කාලේකින ග්‍රන්ථයන සුඛාවසන සූත්‍රයයි බුදුහාම දේශනා කරනවා අනිහිතේ නිහිරේ හැදෙන හිතන කෙනා අප්‍රිය දේ ප්‍රිය හැදෙන හිතන කෙනා දුක්ඛේ සැප හැදෙන හිතන කෙනා ඕ ප්‍රමාදයටපත් වෙලා ප්‍රමාදයෙන් ජීවිත අමාගේ සම්පන්න කරගන්නවා ඒ නිසා ජීවිතේ වඩාත්ම ජය ගන්න නම් ජීවිතේ ප්‍රයෝජන ගන්න නම් මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙන් අපි හැබැයි ඵලයක් ලබනවා වෙන්න නම් වෙන තුනේ අපි කළ යුත්තේ දුක්ඛේ දුක හැටියට අනිහිතේ අනිහිතේ හැටියට අප්‍රියදී අප්‍රිය හැටියට තේරුම් අරගෙන ලෝකේ වඩාත්ම වටිනා ධර්මය කියනක තේරුම් අරගෙන ලෝකයේ වටිනාම ත්‍රිවිධ රත්නයේ බුද්ධ ධම්ම අංග කියන රත්නාත්‍රයේ නිමි කරගෙන දහම වෙත අපි වඩාත්ම සමීප වීමයි ඒ සඳහා කටයුතු කරමින් අපේ ශ්‍රද්ධාදී ගුණ ධම්ම නිමි කර ගැනීමට අපි අධිෂ්ඨාන කරගනිමු එසේ සිත කිරීමට මේ හැම දිනකටම රත්නාත්‍රි ආශිර්වාදයෙන් හිදෝ කීරෝගී සම්පත් දිගාත්‍රි සම්පත් කළ සේවා ද අපි ප්‍රාර්ථනා කරමු ඇස්තරගත තුන සීලම කුණි ධර්මයන්ගේ බලයෙන් ඔබ අපනමින් නියගොස් පින් බලාපොරොත්තු සීලම ඥාති උතුමේ පින් අනුමෝදන් වේවා කියන පැතුමින් අපි සාදෝ කියන ඥාතින්ටත් පින් අනුමෝදන් කරමු. ඒ වගේම රැස්තරගත කුණි ධර්මයන්ගේ බලයෙන් සම්මද්දෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන් කරන මේ අත්තන්ට මෙමුදු සෙන්කම් සිදු කරමින් ඉදොක්ක නිරෝධ වේ පිළීමට දෙවියන්ගේ ආශිර්වාදයක් කළ සේවා කියන පැතුමින් අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාශත්තාච බුම්මත්තා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං ආකාශත්තාච බුම්මත්තා දේවා නාගා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තාච බුම්මත්තා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සංසදා ප්‍රස්තරගත සීලම කුණදෙන මගේ බලයෙන් මේ හැමදෙනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා නිරොග් නිරෝගී සම්පත් සැලසේවා සසර ජීවිත සුවපත් ප්‍රාර්ථනාන් කුලව උතුම් නිවන් සරයල් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු දුක්ඛං පන්තා භයං පන්තා ච නිබ්බයා සෝකං පන්තා ච නිසෝකා හොන්තු සංදේශිකානිනෝ දුකින් තේලෙන සත් දුකින් විදෙත්වා දියෙන් තේලෙන සත් දිය නැති වෙත්වා සොවින් තැවෙන සති සොන්නස්වෙත්වා නිතින් මෙහැම සත් සුවපත් වෙත්වා හැම දෙනාටම සම්මා සංඝයා